නමුත් ඒ මගහැරිච්ච බව තේරෙන අවධානය අඩු වෙලා. විශේෂයෙන් මතකද අපි කිව්වා පජ්ජේන කතේ නත්තනා පරිනිබ්බානගතෝ විචින්න කංකෝ. ඒක අපිට මගහැරුණා. ඒ වෙනුවට අපි අවධානය කරාර පික්කු කියන පදයේ තෝරන්නේ කොහොමද කියන එකට. මේ සූත්‍රයක් අහනකොට අප ඒ පසුබිමටම ගිහිල්ලා අහ බලමු. සබ්බිය සහ තථාගතයන් වහන්සේ අපට කියලා දෙන හැටියට. ඒකට කලින් අන්තිමේට අහපු ප්‍රශ්නය නිසා මෙන්න මේ කරුණ ටික මතක තියාගන්න හොඳයි කියලා හිතුණා. අංගුත්තර නිකායේ දෙවෙනි නිපාතයේ අධිකරණ මග්ගයේ තියෙන මෙන්න මෙහෙම දේශනයක්. විසිවෙනි දේමේ භික්ඛවේ ධම්මා භික්ෂුවරුනි මේ කරුණු දෙකක් තියෙනවා. සද්ධම්මස්ස සම්මෝසාය මේ තථාගත ධර්මයේ අවුල් වෙන්නට අන්තරධානාය අතුරුදහන් වෙන්න නැති වෙල යන්න මැකිල යන්න හේතු වෙන සංවර්තන්ති කතමේ දේ දේ මොකද්ද දෙක දුන්නි කිත්තංච පදප්‍යංජනං වචන කියන ඒවා හරියට ඉදිරිපත් කරන්නේ නැහැ. හරියට එතෙන්ට ඕන තැනට ඒක දාන්නේ නැහැ. අත්ථෝච දුන්නීතු අර්ථයත් හරියට එතෙන්ට ඉදිරිපත් කරලා නැහැ. දුන්නි කිත්තස භික්ඛවේ පදප්‍යංජනස්සේ භික්ෂුරුනි හරියට වචනය හරියට අවශ්‍ය තැනට තිබ්වේ නැත්නම් අත්ථෝපි දුන්නයෝ තේරුමත් හරියට ඉදිරිපත් වෙන්නේ නැහැ. ඒක කියන්නේ මේ කියන්නේ ඇයි කියන එක මතකෙ තියෙන්න. ඉමේ කෝ භික්ඛවේ දේ ධම්මා මෙන් භික්ෂුවරුනි මේ කරුණු දෙක සද්ධම්මස්ස සමෝසාය සම්මෝසාය සද්ධර්මයේ අවුල් වියවුල් වෙන්නට අන්තරධානාය අතුරුදහන් වල මැකිලා යන්නට හේතුන සංවර්තන. ඉතුරේකේ පොසිටිව් පැත්ත වෙන්නේ අර්ථ සුනික්කිත්තන් පද ව්‍යංජන. ඒ පද ව්‍යංජනේ කොම ටික හරියට තියන දුන අකුරු ටික වචන ටික හරියට තියෙන්න ඕන. එකක් වැරදුනොත් ඔක්කොම වැරදෙනවා. දැන් අපි හෙලබසින් හෙල වචනය ඉංග්‍රීසි වල රෝමන් characteristic කියලා තියෙන character තියෙන ඒ රෝමන් අකුරු වලින් ද ඉංග්‍රීසි දෙන් රෝමන් වල ඒ වගේ ලිව්වහම අපි ලියන විදිහක් තියෙනවා. ඒක නෙමෙයි පාලි ලිපි. දැන් අපි හිතමු අපි කියනවා දැන් අපිට ඉගෙන ගන්න පුටුවට ඡයා කියලා කියන්නේ CH. ඒකෙන් ද අපි දැන් සංකිච්ඡ කියනවා නම් KICHCHC. දැන් අපි චිත්ත කියලා ලියනකොට සිංහල ඔලු තියෙන හින්දා අපි CHITTA ලියලා TH ලියන. ඒ කියන්නේ චිත්ත කියන්නේ. නමුත් අපි හිතුවාට ඒ වගේ අපි දන්නවද? ඡන්දිම කියනවනම් ඡන්ද කියනවනම් CHANDA කියලා තමයි ඡන්ද ලියන්නේ. හන්දට. නමුත් පාලි ක්‍රමයට ලියනවා නම් CA. එනිසා ඒව ඉගෙන ගන්න ඕනේ. එහෙම නැතුණාම තමයි අර අනිච්ච වගේ දෙයක් අර CHA ලියන්නේ. දැන් ඒ වගේ වුණාම ඒක වෙනසක් වෙනවා. ඒ කියන්නේ මේ පදබ්යන්ජ ඒ අකුර හරියට ගන්නට ඕන. දැන් අපි හිතමු CUT අපි දන්නවා cut කියලා කියන ඉංග්‍රීසි භාෂාවෙන්. දැන් අපි ඉගෙන ගන්නවානේ. ඒකට ඊ අකුර දැම්මොත් cute වෙනවා. ඒකට අපිට අමතක වෙලා the baby is cute කියලා කියනකොට අපි හිතමු ටී අකුර ලිව්වේ නැත්තම් සම්පූර්ණ වෙනස් වෙන අර්ථය. අන්න ඒ වගේ ඕනම දෙයක් එහෙම ඒක ඉගෙන ගත්තාම තමයි වෙන්නේ. මෙයා පටලව ගන්න ඕනේ. ඒ වගේන වාද කරන්නත් හොඳයි. වාදේ වාදේ ප්‍රභවති වෛරම්. වාද කරන්න වෛරයක් තමයි ඇති වෙන්නේ. අපි ගාක් ඇත ගිහින් තියෙනවා. සිප්පි කටුව හැඳින්න හොඳ නෑ දැන්. ඔබ සිප්පි කටුව වෙරට ගසාගෙන ඊළඟට සත්‍ය සංයුත්තේ මේ සතිය පුළුවන් නම් සත්‍ය සංයුත්තේ සම්පූර්ණයෙන් කියවන්න. මාත් උත්සාහ ගන්නවා, ඔබත් උත්සාහ ගන්න. මා භික්කවි විග්ගාහික කතං. භික්ෂුරුන් මේ විග්ගාහික කතා කියන්නේ ඒකෙන් මේක අරගෙන කතා කරන්න එපා. රාහුල් වේල් වෙන කතා. කොහොමද එපා කියන්නේ? නැත්නම් මන් ධම්ම විනයං ආජානා. ඔබ මේ ධර්ම විනය දන්නේ නැහැ. දැනගෙන නැහැ. අහං ඉමන් ධම්ම විනයං ආජානා. මම තමයි මේ ධර්මයේ විනය හරියට දන්නේ. කින්තුම් ඉමන් ධම්ම විනයං ආජානිස්සේ. කොහොමද ඔයා මේ ධර්මයේ දැනගන්නේ? මිච්ඡාපටිපන්නෝතු මස්. ඔයා හරියට පිළිතලා නැහැ. අහමස් සම්මාපටිපන්න. මම තමයි මේකේ හරියට යන්න හරියට පිළිපන්නේ කියලා. සහිතම් මේ මම කියන එකේ අර්ථයක්. අසහිතන්තේ ඔයා කියන එකේ කිත්තේරුවා. පුරේ වචනියම් පච්චාව. කලින් කියන්න ඕනේ මස්සේ කිව්වා. පච්චාවචනියම් පුරියවයි. පස්සේ කියන්න ඕනේක කලින් කිව්. අදිචින්නම් තේ විපරවත්තම්. ඔයා මේ පිටරක පුරුදු කරපු දේවල් අවුල් වේ උල්ලල තියෙන්නේ. අර අපි කියන්නේ හෙළබසින් කියන්නේ කරකලා තේරියා වගේ කියන්නේ වගේ. ආරෝපිති තේවාදු ඔන්න මං ඔයාට දුන් වාදයක්. නගෙනවා. චර වාද ප්‍රමුඛයි. ඒ වාදයෙන් මිදෙන්න ඩිබේට් එකකින් මිදෙන්න උත්සාහ කරන්න. නිගහිතෝ. නේසා භික්ඛවේ කතා අත්ථ සංගීතා භික්ෂුවරුනි මේවා වැඩක් නැති කතා. තේරුමාන්න. නාදි බ්‍රහ්මචාරියක පරම සත්‍ය අවබෝධය සඳහා උනන් කිසිම විදිහෙන් උනන්දු අවශ්‍ය වෙන්නේ නැහැ. පීඨන්නේ. නැනි පීඩාය නැ විරාගාය නිරෝධාය උපසමයන අභිඥාන සම්පෝදායන නිබ්බාන සංවත් ප්‍රතිපාලි දන්නවනේ තෝත ඒ සඳහා ඉන්නේ. කතෙන්තා කෝතු මේ බික්කිරි කතා කරනවා නම් ඔය ඇත්තෝ ඉදන් දුක්ඛන්ති කතෙය මෙන්න මේ දේ දුකයි කියලා කතා කරන්නේ. අයන් දුක්ඛ සමුදයෝති කතෙය කතා කරනවා නම් වඩා හොඳයි දුක්ඛ සමුදය මෙන්න මේකයි. අයන් දුක්ඛ නිරෝධෝ කතේය අයන් දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා කතේය ඒ යෝගෝ කරණෝ ඒ පැත්තට පුරුදු වුණු වෙන්නේ. තව එකක් තියෙන එකක් කියලා අපි මේ අවශ්‍ය නිසා කියන්නේ හරිද? මේ බොහොම බාල වාක්‍යයක යංකුත් නික දෙවෙනි. දේමේ භික්ඛවේ තථාගතං අප්පාච්චිකං කොටස් දෙකක් ඉන්නවා දෙගොල්ලක් ඉන්නවා තථාගතයන් වහන්සේට දෝෂාරෝපණය දුට්ටුවා දෝෂාන්තර එක්ක තරහෙන් ද්වේෂයක් එක්ක ඇතුල් කරගෙන කරන ඇතින් එහෙම නැත්නම් සද්දෝවා දුක්ඛීති සද්ධාව තියෙනවා නමුත් තේ ධර්මයේ තේරුම් ගත්තේ වැරදි විදියට එයාත් පරපතර විදියට චෝදනාවක් කරන්නේ ඇකියුසේෂන් එක ඊළාට ඔන්න හොඳම එකක් එන. අපි අහලා තියෙනවා මේක. ඒකෙත් දුක නිපාතේ බාල වර්ගයේ තියෙන. දේමේ භික්ඛවේ තථාගතං අප්පාචික්ඛං. කිලෝ දෙගොල්ලක් මෙන්න වර්ග දෙකක් ඉන්න තථාගතයන් වහන්සේට චෝදනා කියන වචන හොඳ නැහැ. ඇකියුසේෂන් එක තමයි. ඔව් චෝදනා කියනකොට වෙන විදියක් කියලා බසින් කියන්නේ. යෝච අභාසිතං අලපිතං තථාගතේ තථාගතයන් වහන්සේ විසින් කියලා දුන්නේ නැති දේශනා කරපු නැති නොකියු දෙයක් මෙන්න බුදුහාමුදුරුවෝ කිව්වා කියලා භාසිතං ලපිතං තථාගතේ නාති දීපි. තථාගතයන් වහන්සේ විසින් අභාසිතං අලපිතං තභාසිතං ලපිතං කියන ලද පෙන්නල දුන්න දෙයක් අභාසිතං අලපිතං තථාගතේනාති දීපි. ඉමේ කෝ භික්ඛවේ දේ තථාගතං අභාසිකං. ඔන්න දෙගොල්ල දෙන්නම එතකොට බුදුහාර නොකීව දෙයි කිව්වා කියන ඇත්තොත් කියපු දුන්නොත් කියලා නැහැ කියලා කියන ඇත්තොත් මාත ඇතුළු වෙන්න ඕනේ. කරුණු කියනවානේ මේ අවශ්‍ය නිසා අපි ඕනෝන්ට කියා ගන්න හන්ද මේ අපි ධර්ම සාකච්ඡාද උනන්දුන ඒ විදිහට දකින්න. ඊළඟට ඒකෙම තියෙනවා යෝච නෙයත්තං සුත්තන්තෝ සුත්තන්තං නීතත්තෝ සුත්තන්තෝ දීපේ. පැහැදිලිව පෙනෙන අර්ථයක් සූත්‍රයේ තියෙද්දී ඒකට මගේ වචනතුරු ඒව කරලා තේරුම් ගන්න මෙහෙම වෙන්න ඇති කියලා මම විග්‍රහ කරන්න හදනවා නම් ඒක තථාගතයන් වහන්සේට කරන වරපතල චෝදනාව. නෙයත්ත නීත. නීතත් කියන්නේ පැහැදිලිව පේන දේවල්. එතකොට මේ සූත්‍රාන්තේ බුදුහාම මේකමයි කියලා දෙනවා. මේ ඒක පුද්ගලෝ භික්ඛවේ දුර්ලභෝ ලෝක මොනවයි කිව්වහම මේ අබුදා පුජ්ජලේ කියන්නේ කියලා තියෙනවා කියලා අපිට අර්ථ විග්‍රහ කරන්න. අර භික්ෂුන් වහන්සේ නම බහුසුතු බොහොම හැමතිස්සෙම කියන එක තමයි අර මිච්ඡක් ආස්වාදයක් තියෙනවා ආස්වාදයේ උදාහරණ කියනන් මේ ඇහි ආස්වාදයක් තියෙනවා ආදී නෙමෙයි. ඒ ආස්වාදයක් තියෙනවා කියන්නේ දකින එකනට එක තියෙනවා කියන්නේ. ඒ භාමුදුරෝ බා පුස්සා ගත්තා ඒ අතන ආස්වාදයන්නේ කියන්න ඕන දේ කියන්නේ ඒකයි. අන්න ඒ වගේ දේවල් ඒ උත්තම භික්ෂුන් වහන්සේලාට හම් කන් දෙන ඇත්ත අපි තේරුම් ගන්න. එතකොට නීතාර්ථ කියන්නේ පැහැදිලිව පෙනෙන දේ පැහැදිලි නොපෙනෙන දෙයක් ඇටියෙදි කියන්න හද. බුදුහාම පැහැදිලිව පෙන් මේක විග්‍රහ කරන්න ඕන දේ අපි ඒක ඒ විදිහට පිළිගන්න අපි උත්සාහ ගන්න. ඒකත් හොඳයි. ඒတိක යන්තම් මතක තියාගන්නතු. යන්තම් මතක තියාගන්නතු. ඒක අවශ්‍ය දෙයක් වෙනවා. මොකද අප ආපසු යන්න ඕනේ. සත්‍ය සංයුත්තේ කියවන්න. සත්‍ය සංයුත්තේ කියවන්න. ඊළඟට මම කොතනද දන්න මට මේ අංගුත්තර නිකායේම තමයි මේක මම පාඩම් කරේ මට මතක හිටිය අවුරුදු 40කට විතර කලින්. ඒක තාමත් ඒක යන්තම් මතකෙදී. රජතුමා මං හිතන කොසල් රජතුමා ඇවිල්ලා හන ඇයි මේ වාද විවාද ලෝකෙ වෙන්නේ. උතුරු බුදුහාම කියනවා කාමරාග විනිවේෂ විනිබන්ද මං කියන තැන කොහෙද දන්නේ. හොඳද? නමුත් මම දන්නා එක බුදුහාම කියපු දෙයක් සංයුත්තනික කෝසල සංයුත්තේ වෙන්න ඕන. අපි හොයලා බලමු. කාමරාග විනිවේෂ විනිබන්ද පරිගේද පරිඋත්ථානජෝසාන හේතුකෝ මහරජ කත්තියා කත්තිහි වේදන්ති බ්‍රාහ්මනා බ්‍රාහ්මෙහි වේදන්ති. මම ඒක දන්නේ අර මහරජ කෑල්ල එක තියෙනවා. ඔව් දසක හතරකට කලින් කිනගත්ත දෙයක් මේ කියන්නේ. කාමරාග වලට පැටලිනහම ඒකේ ගැලිලා හිටියම ඉන්නේ ඒ හේතු නිසා තමයි කත් මේ රජවරු වාද විවාද කරන්නේ ඇමතිවරු වාද විවාද කරන්නේ කිහියෝ වාද විවාද කරන්නේ හවුස් හෝල්ඩර්ස් වාද විවාද කරන්නේ ඒ වටම හර කාම ලෝකෙට පැවිද්දවරු කම නෙවි වාද විවාද කරන්නේ ඒ විදිය කාම රාගයට බැඳුනහ ඉත්‍ත්‍රාග විනිවේෂ මිනිබන්ධ පරිගේද පරිඋත්ථානජෝසාන හේතුකෝ මහරජ මහරජ කියන කෙතන දිනවත් දන්නේ නැහැ නේද? බ්‍රාහ්මණ වෙන්න පුළුවන් මං හොයලා බලන්න. සමනා සමනේ වදන්ති බ්‍රාහ්මනා බ්‍රාහ්මණේ වදන්ති. බ්‍රාහ්මන ශ්‍රමණ බ්‍රාහ්මණ වාද විවාද කරන්නේ අදහස් මති මතාන්තර අරගෙන ඒකෙන් අපි ගැලවෙන්න උත්සාහ ගන්නවා. ඒකෙන් ගැලවෙන්න උත්සාහ කරනවා. අපි බාහිය නෙමෙයි ඒ සබ්බේ සූත්‍රයේ අපි පිනාගෙන දෙයට තේරුම් ගන්න ඕන. වේලුවනේ කලන්දකෙනි වාක්‍ය අපි දන්නවා වැදගත් දේ කතා කළායි. සබ්බියට ගිය යාළු දෙවතාවියක් ඇවිල්ලා කිව්වා. ඒ විදිහට අපි සම්බන්ධ වෙන්නත් කියලා අපි ඉල්ලා සිටින්න කියලා කිව්වා. භාවනා කරලා බුදුන් වහන්සේ තුංගක් පන්සල්ෙම යනවා නේ වකරනකොට ප්‍රිවියන්ත බින්දිලා ඉල්ලා කොට කවුරු හරි උදව්වක් කරන අපිට ආර්ථික වශයෙන් හෝ ආධ්‍යාත්මික වශයෙන් උදව් කරන්න පුළුවන් ආර්ථික උදව් ඊළඟට එපා ඒක එච්චර වැදගත් දෙන්නේ. බුදුහාඳුන්ගෙන් යහනවා බ්‍රහ්මා කියන් කාර්ති බාහිත්වා සබ්බ පාපකාන් ඉමලෝ සාදු සමාහිතෝ තිතත්තු ලාමක දේවල් හැම එකක්ම අයින් කරලා විමලෝ සාදු සමාහිතෝ ඨිතත්තු විමලෝ පිරිසිදු. දැන් මේ අපි එක කියලේ නේද? සාදු සමාහිතෝ යහපත් සම්මා සමාධියට ඇවිත් තියෙන. ඒකට සමාහිත හිතක් තියෙන. තමන්ගේ ළඟට හිත ගන්න පුළුවන් ඕන වෙලාව. ඨිතත්තු තමන්ගේ පැවැත්ම ස්ථාවර තියාගෙන. ස්ථාවර දැන් ඒතර කියන එක නෙවෙයි. තමන් කල්යාණ මිත්‍ර නම් හැමතැනුවේ කල්යාණ මිත්‍ර බවති. රහසින් පව කරලා සමාජයෙන් පව නොකර ඉන්න වාගේ දෙයක් නෙවෙයි. හැමතිස්සෙම තිතත්ති. තමන් ඒ තත්ත්වෙ ඉන්න. සංසාරං අති. පැවැත්මේ ගමන කියන එක පහු කරගෙන යනවා. නැත්තම් ආයෙත් නාම රූප විඥාන උදව් කරගෙන කම්ම උදව් කරගෙන නාම රූප ටික බිහි කරන්න හදන්නේ මහා භූත රූපත් මිශ්‍ර කරගෙන ඒක තමයි සංසාරය. කේවලී සම්පූර්ණ පරිශුද්ධ බවට පත් වෙලා එහෙම එක්කෙනාට කියනවා බ්‍රහ්මා ඒ කියන්නේ උතුම් කියන එක තමයි දැන් කියන්නේ. යා එහෙම කියනවා බ්‍රහ්ම කියලා කියන්න පුළුවන්. දැන් එතකොට අපි දැනගන්න ඕනේ මේ කාලේ තිබිච්ච ඒ සබ්බිය ඉන්න කාලේ යා පරිප്രാජිකේ සත්‍යාබෝධය වුණා. ඉතින් යාට ප්‍රශ්නයක් කිව්වා අපිට මතක නම් ඒ දේවතාවියක් මෙන්න මේ ප්‍රශ්න ටිකට උත්තර දෙන්න පුළුවන් කෙනෙක් හමු වුණොත් එයා ෆලෝ කරා එයා අනුගමනය කරනවා. දැන් අපට හම්බුලා ඉන්නේ ওই ඒ සබ්බියට එදා කලින් අහන්න ලැබිච්ච නැති එක්කෙනා. ඉතින් එයා තැන් තැන් වලට ගියා. ඒ කාලේ හිටපු විශාල පිරිස සහිතව හිටපු උගත් පන්ති කරන උගන්නන ඒ ඇත්තන් ළඟට ගියා. ඒ ඇත්තෝ එකට උත්තරයක් දුන්නේ. එයාට එතකොට හිතුණා මේ වැඩන්නේ සත්‍යාබෝධයෙන් ගෙදරකට ගිහිල්ලා මේ ජීවිතයක් කාම භෝගී ජීවිතයක් ගත කරනවා කියන තත්ත්වෙට ඒ ડિප්‍රෙෂන් එකට ආවට කොහොමයි පාවුනා. නමුත් එතකොට සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ තරුණයි. ඉතින් එයාට නිකන් හිතුණා ඉන්නකොට දැන් අර ගෞතමයන් වහන්සේත් ඉන්නවානේ. හැබැයි යානන් ලාබාලයි තාම. ඒත් අපි කැමති ටිකක් කවුරුත් බොහොම තල තුනා කෙනෙක් ගුරුවරේ ළඟට යන තමයි අපි කැමති. අපි හුඟක් වෙලාට වෙන පර්ෆෙක්ටි කියන. නමුත් එයාට ආයෙ හිතුණා එහෙම කියන්නත් බැහැ. හුඟක් අය ගෞරව කරන උන්වහන්සේට සයි ඉල්ල හොයන්න ඕනේ කියලා. එහෙම තමයි ආවේ. එහෙම ඇවිල්ලා මේ ප්‍රශ්නේ හැවෙත. ඊළඟට සමිතාවි පහය පුඤ්ඤ පාපං එයා දැන් සමිතාවි කියන්නේ එක් තැන් වෙලා ඉන්නේ. එක් තැන් වෙලා කියලා කියන්නේ ශරීරය එක් තැන් කරගෙන නෙවෙයි. එයාගේ පැවැත්මෙන් එයා දන්නවා මම දැන් සෙටල් වෙලා ඉන්නේ. අපි හිතුවොත් තැන් තැන් වල රෙන්ට් කරා ඉස්සර ඉන්න විදියක් නැහැ. ඇවිල්ලා අතන රෙන්ට් හිටියා මෙතන රෙන්ට් හිටියා ලීස් එකකට අරගෙන හිටියා. ඊට පස්සේ රැකියාවක් හම්බෙලා හොඳ තැනක හොඳ නේබුඩ් එකකට ප්‍රතිරූප දේශයක් හොයාගෙන ගියක් හදා ගන්නවා. රැකියාවත් දිස්ති දැන් අවුරුදු 20කටම රැකියාව නැත්තම් ප්‍රොෆෙසර් ගමත් යා උදායත් පහුගෙන දැන් තියෙනවා. රිටයර්මන්ට් එකත් තියෙනවා. එතකොට එයාට තේරෙනවා දැන් ඕන වාසනාවට ආධ්‍යාත්මික ගුරුවරු ඉන්න තැනකුත් තියෙනවා. කරදරත් අන්න ඒ වගේ තමයි ඒ සමිතාවේ කිවේක. එතන තමන්ට සෙටල් වෙන්න. ඒ වගේ අපේ පැවැත්ම සෙටල් කරගන්න. කොහේරි තැනක. ඒ කියන්නේ ගලන්නේ නැහැ කියන එක නෙවෙයි. ස්ටැග්නේටින් කියන එක මේ කතන පල් වෙනවා කියන එක නෙවෙයි. දැන් දැනගන්න ඕන භවය සැලසුම් කරගන්න පුළුවන් මේ පංච උපාදානස්කන්ධ තේරුම් ගන්න පුළුවන් කෙනෙක් කියලා. පහය පුඤ්ඤ පාප. පුඤ්ඤ සහ පාප දෙකම අයින් කළා. ඒ කියන්නේ පින් කරන්න එපා කියන එක නෙවෙයි. පින් සසර කරදරයක් නෙවෙයි කියන්නේ. පවනිසා සසර දුක් සහිත. විරජු. එක දිවල්ට ඇලෙන්ට හදා. රූප හුඟක් බලන්න, ශබ්ද හුඟක් අහන්නට, ඒ වගේ දේවල් වලට විනයක් ඇති යෙවෙන්නේ නැහැ. යත්වා ඉමං පරන්ත ලෝකං. දැන් පවතින මේ ලෝකයක් දැනගන්නවා අනිත් ලෝවත් දැනගන්න ලද්දක් ඉන්න පුළුවන්. ජාති මරණං උපාති වත්තු. ඉපදීම සහ මරණය දෙකම පහු කරගෙන ගිහිල්ලා සමනෝතාදි පෞච්චිතේ තතත්තා. අන්න ඒ ජාති මරණ දෙකම පහු කරගෙන ගිය කෙනා දෙකිනෝ තාදී කියලා කුදෙක් තැන් වල ඉන්න නිසා. නින්හාය සබ්බ පාපකානි. තියෙන පව් කියන ජාති. අප දන්න පව් කියන ජාති ඉගෙන ගන්නවනේ අපි දැන් ඒවත් අප ළඟ තියෙන සංඛාර නම් මොකක් කියලා. එන මොකුත් නේ සංඛාර. සඤ්ඤා නිසා ඇති කරගෙන සංඛාර තියෙනවා. ඒ නොමන සංඛාරටි අපි උච්චන සංඛාර අපි අවුල් කරන සංඛාර කියන ඒවා හොදලා දාලා. අජ්ජත්තංච බහිද්දා සම්බලු. ආධ්‍යාත්මික ලෝකේ බාහිර ලෝකේ. දේව මනුස්සයසු කප්පියසු ඒ අතෙකොට දෙවියන් හරි මිනිසුන් හරි ඒ එහෙම ඒවා ගැන ප්‍රාර්ථනාවක් තියාගන්නේ නැහැ. මෙහෙම වුණොත් හොඳයි මෙහෙම වුණොත් හොඳයි. එහෙම එක්කෙනාට කියනවා සිද්ධවන් වචන වලින්වත් ක්‍රියා වලින් so normally we have to undo and do it නะ මටම මා කියා ගන්න සබ්බ සංයෝගී විසජ්ජ බන්ධනා බැඳෙන්න තියෙන තැන් වල ඒ ගැට අයින් කරලා ගන්න ගැට දිහලා දාගන්න සබ්බත් සජ්ජති විමුක්ත එයා කොතනකවත් ඇලෙන්න හදන්නේ නැහැ. So I thought you caught me for that. පාප ගාල තැන් තැන් වල ඇලෙන අය post it note තියනවා. Scotch tape දැම්ම වගේ. නැත්නම් duct tape දැම්ම. Okay. ඇලෙන්නේ නැහැ. නාගෝ තාදි පෞච්චිතේ තත්තා ඒ තත්ත්වෙට පැමිණි හින්දා යාත නාග කියලා අත්කෝ සබ්යෝපාදි පාදකෝ අත්තරින් වගේම සබ්බි පරිප්‍රාජ්‍යා හරිම සතුනා how much you want for that then සතුට වෙලා එයා ආයි ප්‍රශ්න එයාට මතකයේ තියෙන්න ඕනේ මේ ප්‍රශ්නවලට උත්තර කොහෙන්වත් එයාට හම්බුනේ නැහැ. බුදුහාමරේ ආදරෙන් උත්තර දෙනකොට බුදුහාම පෙර ඕන ප්‍රශ්නයක් අහන්න කියලා උන්වහන්සේ එයා අහන හැම ප්‍රශ්නයක් Okay, then we will discuss about that later because, you know, if you take 8 hours, we can't have it now anyway. Because, you know, there are people in this house now. We have to find when the visitor's gone. Yeah. Oh, then, and that's fine. I'll call you then later. Okay. එවන් තමයි සම්මාසම්පන්න සත්‍යමනි මම හිතනවා ඔබතුමා අපිට මුලින් කිව්වේ සමත් වැඩගත් කියලා ඒක සම්හාට අපිට දැනවැත්තම යම් යම් දේවල් ප්‍රසාරිතී මෝ ඒරුම් ගෙන් සම්බන්ධයෙන් අඩුපාඩු තියෙනවා නම් ඒව නැති කර ගන්න අපේ ඒක දේවල් බොහොම ප්‍රයෝජනවත් වෙනවා විශේෂයෙන්ම ඒ වගේ ඉරත් වගේ ඒ වගේම වැරදි විදිහට අර්ථ සතනයන් පිටව අර්ථ සතනයන් අපි දෙනවා නම් ඒවා ප්‍රවේශම් වෙන්න ඕනේ කියලා. ඒකන මම හිතනවා කල්‍යාණ මිත්‍රිට කියන්නේ මට හැදේ මම කල්‍යාණ මිත්‍රිට යොමු වෙලා සංසතිනා පුත ප්‍රශ්න වලින් කරහු ටිකක් ලබා ගන්න. ඒවත් නැහැ කල්‍යාණ මිත්‍රිගේ කාලකාරාම සූත්‍රයේ වගේ කම්පාන වෙන කියන අදහසත් තියෙනවා කියලා මට මතක. සත්‍යජිතුමා පස්සේ වෙලාවක පැහැදිලි කරන වෙලාවක ඒ ගැනත් පොඩ්ඩක් සඳහන් කරනවා නම් හොඳයි. පෙරවන් කරන්නේ. අපි ඒකත් මේ ප්‍රශ්නයත් තියගමු. එහෙමනම් අපි විශේෂයෙන් වෙන ප්‍රශ්න නැත්නම් මූලික සාකච්ඡාව සම්බන්ධයෙන් මම හිතනවා අපිට ගත යුතු දෙයක් විශේෂ දේවල් සත්‍යද මම කිව්වා ඒ තමයි ඒ කියන්නේ අර මේ ධර්මය අන්තරස්ධාන වෙන්නත් ඒ වගේම මේ ධර්මය පෝෂිත වෙන්නත් ඒ අවශ්‍ය කාරණා ටික ඒ කියන්නේ අර අර්ථයේ වැඩියට නොගෙන අර්ථය හරියටම ගන්න කියන එක ගැන අපි සැලකිලිමත් වෙන්න ඕන ඒ වගේම මේ අර ගැටෙන්නේ නැතුව ඉන්න දේවල් ගැන බලන්න ඕනේ විශේෂයෙන් මම තමන් හරි අනුන් වැරදි වගේ නැත්නම් අනිත් අයට වඩා මම දන්නවා හරි මම අනිත් අයගේ අඩුපාඩු තියෙනවා කියලා එහෙම හිතන්නේ නැතුව මම හිතනවා සාමිච්චි ප්‍රතිපන්න භාවයෙන් අපි එකිනෙකාට උදව් කරගෙන ඉදිරියට යන්න ඕනේ විශේෂයෙන්ම බොහොම ආර්මික කරුණා මෛත්‍රිය කියන එක පෙරදරි කරගෙන කරන්න ඕනේ කියලා මම හිතනගත්තේ ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා නොකරපු ධර්ම දේශනා කර බවත් දේශනා කරපු ධර්ම නොකරපු බවටත් යම් විදිහකින් අපිට හෙනවන නම් අපි ඒ වෙලාවෙම ඒව පැහැදිලි කර ගන්න ඕනේ ඒවා ඉදිරියට යන්න ඉඩ නොදී කියන එක මටම හිතාගත්තා මට හරි සල්යන මිත්‍රයෝත් ඒ විදිහට සමහර විට අදිෂ්ඨාන කරගෙන ඇති හොඳයි අපි එහෙමනම් අද සාකච්ඡාව සම්බන්ධයෙන් මේ අද කරපු සූත්‍ර දේශනාවේ ඒ පැහැදිලි කරපු කොටස් සම්බන්ධයෙන් සබී සූත්‍රේ අපි ප්‍රශ්න වලට යමු එමු. මම පළමුවෙන් ශ්‍රීමති මහත්මිය යොමු කරපු ප්‍රශ්නය හරියටම යොමු කරන්න හැදින්නේ අපි ඒකට පිළිතුරු දීලා ඊළඟ සාකච්ඡාවට යන්න යොමු එමු. ඒ තමයි සාදී ගුණය කියන එක සම්බන්ධයෙන් අහපු ප්‍රශ්නය. සම්මා සම්බුද්ධ සරණයි. ඔව්. සාදී කියනකොට අපි අපිට එන්නේ නොසැලෙන ගති ගුණය කියන එක. ඒ නොසැලෙන බව කියන එක අර අනේක ජාති සංසාරං කියන ගාථාව තියෙන්නේ. අනේක ජාති සංසාරං සන්ධාවිස්සං අන්දිප්පි සංඝහකාරකං කවි සන්තෝ දුක්ඛා ජාති පුනෝ ගහකාරක දිත්තෝසි පුනගේහන්නකා සබ්බාතේ පාසුකා බග්ගා ගහකූටං විසංකිත විසංකාරගතං චිත්තං තණ්හානං කයමච්චික. අන්න විසංකාරගත වෙන්නේ අන්නේ විසංඛාරගත වෙච්ච තැනදී තමයි තාදී බවට වෙන්නේ. විසංඛාර කියලා කියනකොට මේ තාදී කියන එක දැන් ඔය කියන ගතිය ඔය කියපු වචනේ හරියටම තමයි පොදුවේ අපි කවුරු පාවිච්චි කරන්නේ. තාදී කියන වචනේ දැන් අර තතහගතයන් වහන්සේ කියන එකට සමානයි. ඒ තත කියලා කියන්නේ සත්‍යනස් ඒ බවට ගියේ. එතකොට ඒ අපිට තේරෙන පසින් කිව්වොත් එහෙම දැන් ප්‍රබස්සර සිත විනාශ කරගින්නේ අපි පාට කරලා ප්‍රබස්සර සිත. ආපෝයේ ප්‍රබස්සර සිතට ගියාම එයා තාදි වෙනවා. තාදි කියලා කියන්නේ අන් එතෙන්ට ගිහිල්ලා. ඒ තාදි කියන එකට තියෙන ಗುಣ ටික. ඒ ಗುಣ තමයි කම්පාවෙන්නේ. විශේෂයෙන්ම රාජ්‍ය ලෝක ධර්ම කියලා කියන්නේ ඒවට කම්පා වෙන්න. ඒ තාදි ගුණ ඇති වෙන්නේ අර තමන් දන්න ආපු තමන්ගේ ප්‍රබස්සර සිතට යන්න. අනිත් ඔක්කොම සංඛාර. අර විසංඛාරයේ තිය සංඛාරගත චිත්ත වෙනවා. මා හිතනවා ඒක තේරුම් යනවා කියලා. එතකොට ඒ තාදි කියන එක අපි තේරුම් ගන්නකොට හතන් වහන්සේලා පසේ බුදුරු මහ ඊළාට සම්්‍යක් සම්බුද්ධිය උන්වහන්සේ තාදීලා අර දැන් අපි ආපෝ කියොත් එහෙම දැන් අපි සැබෑම ස්වරූපය මොකක්ද දැන් මේ අපිට ඕඩම තියෙනවා එක එක පොදි අපි හැමෝටම දනිස්ති අපි හැමෝටම නාස්ති අපි හැමෝටම බක්කුස්ති කකර දෙක කර මන්දන දැටි අපි හැමෝටම නියපොතු තියෙනවා අපි හැමෝටම කෙස්ටි අපි හැමෝටම හාමක් තියෙනවා විදෙත් ආදවතක් තියෙන බඩක් තියෙන බට තියෙන ඒ වගේ ඇතුල් වෙන්නත් පිට වෙන්නත් වගේ කාටත් ලැබිච්ච මැෂින් එක සමාන ඒකට මම ඒක සැබෑම දැන් පංච උපාදාන කන්දෙ දෙන්න ඕනේ ඒක තමයි වැදගත් සත්‍ය සංයුත්තේ යලි යලි ජීවන මේ සතිය. එතකොට දැන් මා දන්නවා මේක කවුද ස්ත්‍රියක සහ පුරුෂයෙක් මේක මවල දුන්න දැනට මේ භෞතික වශයෙන් බැලුවොත්. ඒත් අවිජ්ජා පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන නාම රූප සලායතන එකෙහිම අපි දන්නවා. ඒ භෞතිකව ගොඩනැගුණු ශරීරය දැන් තැන් තැන් වල තියෙනවා අපි පෘථිවියේ මේ ටෙනිස් බෝලයක් හැටියට ගත්තොත් එක එක පැතිවල ඉන්නවා අපි දැන් ඒ ශරීරයේ තියලා තියෙනවා ඊට පස්සේ ඒ ශරීරයේ ඉන්ද්‍රිය තියෙන නිසා ওই ඉන්ද්‍රිය හයත් එක්ක එකතු වෙලා පස්ස නිසා බින්ද නැති වෙනවා ඒවා තියෙනවා අපිට එක එක බින්ද අර කලින් අර මං කලින් කියපු ඒ භික්ෂුන් වහන්සේම බොහොම හොඳට ඒ දවසක් කීවා මේ බින්දන කියන එක අතේ තියෙන බින්දනයක් කියලා දන්න දක්කිට තාක්ක සත්‍ය අවබෝධ කරන්න බෑ. බින්දන ගුලිය දකින්න ඕනේ. බින්දන ස්වરૂපය දකින්න ඕනේ. ඒ උතුම් ප්‍රකාශනේ ඒ භික්ෂුන් වහන්සේලා. ඒ සුදර්ශන හඳුයි කිකි. උන්වහන්සේලාට හම් කන් දෙනකොට හොඳින් අහන්න. එතකොට මේකේ බින්දන උපාදාන කන්ද කිවි අන්න ස්කන්ධෙම දකින. ඒකද එතකොට මම වෙන්නේ හැබැයිම. ඒ වෙන්න විදියක් නැහැ අපිට තේරෙනවනේ. දැන් නහයි වින්දන තියෙනවා. දැන් කියන්න ඕනේ. නෙයාත නීතාත මේ හොඳද නෙයාත කියලා ගන්න. එතකොට ධනිස්ස රිදුනට ධනිස්ස නෙවෙයි රිදෙන්නේ. ධනිස්ස රිදුනහම අයිබ්‍රොපොෆෙන් එකක් ගත්තහම නොතේරෙන්නේ මොකද? මම ඒක ස්නායු පද්ධතිය ක්‍රියාවිදිත කරනවා නියුරෝ ට්‍රාන්ස්මිටර්ස්. ඒතන ධනිස්සරි දෙනවා කියන කතාවක් නැහැ. ඒකින්ද තමයි ඒක වේදනා චෛතසිකයක් කියන්නේ. සබ්බචිත්ත සාදා. ඒකද එතකොට මම නැහැ. මේ තාවි බවට යන්න හදන පබස්සර බවට. ඊට පස්සේ මතක තියෙනවා. ගඩොල් මතකයි, වැලි මතකයි, තනකොළ මතකයි, බීට්රූට් මතකයි, කැරට් මතකයි, පරිප්පු මතකයි, වඩේ මතකයි, ආප මතකයි, මාළුව මතකයි, ලොබ්ස්ටර්ස්ලා මතකයි, හරක් මතකයි, තුනපහ මතකයි, කල්පිච්ච මතකයි. එක එක මතක තියෙනද මාත් කියනකොට කොච්චර තියෙනවා අපිට මතකයි කියලා. දැන් ඔය ඒ කුසියාරාවයි ඊට පස්සේ අපි ගත්ත සැටර්න් මාස් මංගහරු බ්‍රහස්පති සූර්යා සීරියස් තාරකා ගැලැක්සීස් මිල්කි වේ කියලා ඔක්කොම ගත්තොත් තවත් ඊට පස්සේ ඇමරිකාව නදිය ඊට පස්සේ බුද්ධගයාව සිරිමා බෝධිය ගිජ්ජකූට පාරත බලන්න කොච්චර මතක ජාතිය තියෙනවද ඒත මම ඒකත් නෙවෙයි උඹට. ඒ මොකද ඒකත් අනිච්ච. ඇති වෙලා නැති වෙනවා. ඒක අනිච්ච කියන්නේ. පාදෝ පඤ්ඤායි වයෝ පඤ්ඤායි. තිතසන්නේ රත්තම් පඤ්ඤායි. මේක තමයි එතකොට මේක තාම විසංඛාරගත වෙලා නැහැ චිත්ත. මට පුළුවන් සංස්කරණය කරන්න. අවිජ්ජාන්ස. අවිජ්ජා පඤ්ඤ සංඛාරා කිවි එකයි. මං සංස්කරණ කරන්නේ මවිජ්ජාන්ස. ඊට පස්සේ තියෙනවා සංස්කාර. මං ඒකට දක්වන ප්‍රතිචාර අනුව ඇති වෙනවා කරුණාව, මෛත්‍රිය, ඇල්ම, ද්වේෂය, රාගය, කාමකෝප, මාන. ඒකේක જાති ඇති වෙනවා. කම්මැලිකම්, උතෑනිකම් මේ වගේ જાති ඇති. ඒකේක mental formation ki ar mano kiyene ek ek ek vidihata karakinda patan ganna ar lakshana pratichara e api oy tu kiyani kena gate chitwala ek ek ek sansika wargaya denawa kiyala ek ek hodi warga hadena samahara me swadi purena samahara lunu wedi purena samahara ewa tik samahara ewa echchare tik ne samahara ewa mellum wage anno wage inne ඒ වෙන් කරන්න බෑ මුකෙන්ද මොකද කසායක බෙහෙත් වෙන් කරන්න බෑ වගේ කියලා චිත්තසත් කියලා අන්න ඒ වගේ. ඊට පස්සේ මේ විඥානත් තියෙනවා, දැනෙන ගතියක් තියෙනවා. ඒත් ඒකද කටතා මගේ හැබැයි මම මගේ ප්‍රබස්සර බව නෑ. මොකද විඥානයත් අරහත් හය නිසා ඇති වෙනවා නැති වෙනවා, උපදිනවා ඇති වෙනවා නැති වෙනවා ඉන්ද්‍රිය නිසා. ඒ ඔක්කොම පව කරගෙන ගියාම පසුබිමේ තියෙන සතිමත් භාවයක් තියෙනවා. ඔළුව ඔළුව ඇතුලේ බැලුවොත් එහෙම දෙලුම් ගිරියක ඔක්කොම පොත් ඒ සීට්ස් එක ඇද දිගන් කියලා බැලුවම වගේ ඇතුලේ තියෙන අපේ මෙතෙන්ට යනවා කියලා. මේ උපචාර සමාධිය හරියට නැත්තම් මොනවාරි ගත්ත සමාධියත් එක්ක ඇවිල්ලා ඊට පස්සේ යනකොට අර සංඛාර වලින් මේක හිත අයින් වෙලා මේ හැබෑ ප්‍රබස්සර සිත හැබැයි ඒක ගැන කියන්න බැරි වුණා ඊට පස්සේ. කියන්න හදනකොට පැටිල්ලක් කියන්නේ ඒක. අන්න එතන තමයි තතතා තාදී බව. ඒ තමයි හැබැයි මම ඒකද තර මම කියලා කිව්වට ඒක මිනී තාර්ථයක් හිතද ගන්නෙ මම කියලා කියන්න අපිට කතා කරන්න ඕන නිසා. තු මේ ඉන්න කෝටියක් මම සත්තුන්ට කෝටි මම ඉන්නවා. දැන් ඒ නිසා ඔය සත්සංගිතේ කියන්නේ බුදුහාම කියන මේ ඉදිකටු තුඩකට අමුණන්න බැරි සත්තු කෝටි කෝටි කෝටි කෝටි ප්‍රකෝටි ගානක් ඉන්නයි. ඒ සත්ත්ව භාවින් මිදෙන්න කියනවා ඊට පස්සේ භවේ පා කියලා කියනවා. සත්සත් මං තුන්වෙනි අර්ථයන් සත්‍ය සංගිතේ කියවන්නේ. එතකොට අන්න ඒ තාදී භව කියන්නේ අන්නේ දැන් ඒ අහපු හැටි හරි ඒ අපිට ප්‍රධාන වශයෙන් තාදී කියලා කියන්නේ නොසෙල් වෙන ගුණේ. තාදී ගුණේ කියන්නේ ඒක. ඒ නොසෙල් වෙන ගුණේ තිබුණේ කාටද? ඒ සත්‍ය අවබෝධය කරගත්තා. ඒතකොට මගේ අර ආධ්‍යාත්මයත් නොසෙල් වෙන බවට පත් වෙන එක. අර තිතත්ත කිව්වේ ඒක. මත අපි කියන තිතත්තෝ කියලා ප්‍රතිමා කිව්වේ. මම සෙටල්ඩ් අවුට්. කායික වාචික ක්‍රියා මත මේ නෙවෙයි මේ කවුද මම කියලා හොයාගෙන තියෙනවා. කවුද මම කියලා හොයා ගත්තහම ඇත්තම මම නොවන දේ හොයාගෙන ගියම තමයි මම සැබෑ මම හම්. ඒක තමයි තථාගතයන් වහන්සේගේ විශේෂය. සබ්බේ ධම්මා අනාත්තා කියන සත්‍යෙට ගිහිල්ලා ඒක උඩ ගත්තම ඒක තමයි මෙතන තාදී වේ. තත්ත කෙත්ත ඊළඟ ගාථාවට ආවහම ඒ තවත් අපිට පුළුවන් ඒකෙන කියන්න. බොහොම හොඳ ප්‍රශ්න. සම්මා සම්බුද්ධ සරණයි. සම්මා සම්බුද්ධ සරණ කටයුතුමනේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඇත්තටම මෙතන සූත්‍රයේදී සබ්ජ අනේ ඇත්තටම මේ බ්‍රාහ්මණ කියන්නේ කවුද කියලා අමුතු බුදුරජාණන් වහන්සේ බ්‍රහ්මා කියලා තමයි පිළිතුර දෙන්නේ. ඒ අර බ්‍රාහ්මණයින් බ්‍රහ්මයන්ගෙන් සැවතෙනවා කියන කෙනෙක් ගන්නකොට මේ විදිහට ඉඳා ගන්න වෙන්නේ සත්‍යයෙන්ම. තවත් ප්‍රශ්නයක් තියෙනවා මගේ පොත. දැන් මේ සුත්ත නිපාතේ තියෙන පැරණිම භාෂාව. දැන් අර නහාතක කියන එකට නහාතක කියලා සමහරට කියනවා. ඒ වගේ එයා ඇහිවි බ්‍රාහ්මණ කියන්නේ කවුද කියලා තමයි. එතකොට බුදුහාඳුරල් දැන් ඒක දැන් බ්‍රහ්මා කියන එක කියනවා සමහරට බ්‍රාහ්මණ කියලා කියනවා ඉතින්. බ්‍රාහ්මා කියලා ඒක ඒ පැරණි භාෂාවේ හැටි ඒ දෙකක් නෑ. ඒක අපි අර හින්දුන් බ්‍රාහ්මණ කියලා කියන්නේ ඒ කාලේ ඒ පස්සෙ උපනිෂද් වලින් පස්සේ ඇති වෙච්ච ඇත්තෙන් බුදුහාමර කාලේ වෙනකොට උපනිෂද්දලා අන්තිම උසස්ම තත්වයට ඇවිල්ලා උපනිෂද්ද උම්ම බවට පත් වෙච්ච හැට තමයි බුදුහාමරගේ උත්තම. නමුත් අර සාහනෝ ඒක තමන්ගේ කුලයට ඒක සම්බන්ධ කරගෙන පූජකවරු බවට පත් ඒකයි කරගන්න. ඒ බ්‍රාහ්මණ කියන ඒ තරම මේ යැත්තෝ මේ බ්‍රාහ්මයාගේ කටින් ආවා කියන යන් උසස් අත කුසෙන් සමහර කපුටින් පත් පල්ලෑම් මස්තුරාව ඒ බෙදන්න හැදී ඊට පස්සේ මෙතන ඒ බ්‍රාහ්මණ කියලා කියනකොට ඒ කුලය ගැන නෙවෙයි මෙතෙන්දි කියන්නේ. සමනෝ සත්‍ය අවබෝධය සඳහා එක එක මාර්ගයට පිළිපන්නක් තියෙනවා. ඒ කවුරුන්ද? සමනාවා බ්‍රාහ්මණාවා කියන අන්නෙතෙන්. නැත්තං ඒ බ්‍රාහ්මණ කියන කුලය නෙවෙයි සත්‍ය අවබෝධයේ මා හොයා එක එක මාර්ග හොයාගත්තේ වගේ. ඒ එක එක විදිහට ගියද? කියන්නේ. සරණ භාවයට පත් වුණේ දැන් අර ඔක්කොම අතරියට දැන් සපිය ඇත්ත ඥානි අනිත් ඇත්ත ළඟට ඒකත් සමන කොටසට ගියේ නේ බුදුහන්තුන් සමන කොටසට. ගාන්තනාත පුත ජයන මහාවීරතුමා ඒ පැත්ත ටිකක් දාන්න පුළුවන්. තාම ඒකත් ඒ විදිහට ගත කරන උතුම් සම්පූර්ණ විරාගී ජීවිත ගත කරන ක්‍රමයේ හරි හෝ වැරදි කෙනෙක් අප දන්නේ නැහැ. ඒක මෙතෙන්දි කියන දුන් දෙයක් නෙවෙයි ශාස්ත්‍රීය දෙයක් ඇදිට කියන දුන්. ඒ සමන කියලා එහෙ වෙලා නැහැ තාම. කුමාර බුද්ධාන්තම සමන මහා සමන කිවි එක යන්. ඒ එතන එතන බ්‍රාහ්මණ වෙන්නේ ඒකයි මං හිතන්නේ හින්දා වෙන්නදී බ්‍රාහ්මණන්තම් බ්‍රාහ්මා කියලා ඉති කිවි. ඒ දෙක වචන දෙකම තියෙනවා බ්‍රාහ්මා කියලා තියෙනවා සම් බ්‍රාහ්මා කියලා. ඔව් කොහොමද ඉන්නේ විශේෂයෙන්ම මේ දවස්වල විශේෂයෙන්ම දහස ලැබෙන විශේෂයෙන්ම මේ කියන කොටස මහසාරාංග වනේ කියන අදහස් වගේ අතරම දැන් ඔබත් මේ මගට කිව්ව මේ අවශ්‍යයි අත්හරගම් ඒක වන්න පහසු පහසුවෙන් ඉදිරි වීම සඳහා ඒක උපකාරී වෙනවා කියලා මෙතන මේ සාපෘතක අපිට විස්තර කරලා දෙන්න පුළුවන් සැකෙම මේ පහය පුණ්‍ය පාපං කියන්නේ කොයි වගේ අවස්ථාවද කියලා කියන්නේ අපි කියන්නේ අර කර්මසක හොයන අවස්ථාව කියන එකද විතර කියන්නේ නැත්නම් මේ ඉතලම පින් කරන්නේ නැහැ කියන එක විදිහට ගන්න ගැතියක් කියන වර්තමානයේ ඒක නෙවෙයි පොඩ්ඩක් හැදිරි කරලා දෙන්න කියලා කියන එක තමයි. දැන් අපි ඒක මෙතෙන්දි කතා කරනකොට අපි කතා කරන්න හොඳ නැහැ මේ මොකද පුණ්‍ය කීරිය වත්තු කියනකොට දා දහම් රුදේශනා කරන දැන් ඔය මං හිතනවා ඉතිවත් උදාන වල තියෙන මේ පුණ්‍ය කීරිය වත්තු තුන දාන සීල භාවනා කියලා පුණ්‍ය කියා හැටියට කියලා. ඒ හොඳට පුණ්‍ය කියලා කියන්නේ එතකොට බුදුහාම රණ කියන්නේ මේ දැන් ඊළඟ ආත්ම භාවි තමන් පිළිගන් දෙන්නේ නෑ යවකි. දැන් අපි හිතමු මං ශ්‍රී ලංකාවට යනවා. ඒ ශ්‍රී ලංකාවට යනවා ගුවන් යානයකින් කවුරුන් නැහැ හුදෙකලාව යනවා නිසා අඳුරන කෙනෙක් නැහැ. ගුවන් යානයෙන් එතෙන්දී ගියාම සක්කාය වාහනයක් කරගෙන ඇවිල්ලා ඉතිරි බලන් ඉන්නවා කක්නායකින් යන පිළිගන්න. ඒ වගේ මාව පිළිගන්න ඒ පැවැත්මේදී මට සුවදායක වෙන්න උමනා ජාතිම පුණ්‍ය කියලා කියන්නේ. ඒ ක්ෂේත්‍ර සකස් වෙන කම්ම චිත්තෙන් කම්මං කෙත්තං කීවේ එක. ඒ පින නැත්නම් අපි හිනු වීම නැත්නම් අපි හිතමු මට නැහැ. මට සල්ලි හරියට නැහැ. මං එයාපෝට් එකකින් කොහමද දෙන්නේ කියලා නැහැ. කවුරුත් ඇවිල්ලත් නැහැ. බලන්න යන්න කොහොද කියලා දන්නේ නැහැ. ඒ හිතුව කොහොම සුනාමිකට අවිලා ගිහිල්ලා තිබුණේවලු සුනාමි දෙවිදාට කොහෙද යන්නේ කියලා දන්නේ නැහැ දැයියොත් නැහැ. දැන් ඒතොට මොන තරම් අවුල. ටැක්සි කාර්යෙකුට කතා කරනවා ඉතින් දැන් මම යන්න 8000ක් ඕන ශ්‍රී ලංකන් රුපියල්. දැන් ඉතර දෙයින් තරත් නැහැ. දැන් බලන්න ඒතොට කොච්චර දුකද අන්න පින නැතික. දැන් රහතන් වහන්සේ ගැන විස්තර කරනකොට උන්වහන්සේ කියන සම්පන්න කුසල කියලා. උන්වහන්සේලා පූර්ණ කුසලත්වයට ඇවිල්ලා තියෙනවා. කුසල් වලින් පරිපූර්ණයි. ඒ ඉතින් කුසලයි කියලා කියන අර හෝල්සම් කියන්නේ. ඒ දෙන්නේ එනවා අලෝභ දෝ සමෝහ තේරුම් මාර්ග නිබ්බාන පැත්තට. අර උද්ධංග වඩන්නේ ඒ විදියට. අයින් කරගමින් යනයි. ඒ කුසලයේ කියන එක නිබ්බාණය නැත්නම් සසර අපිට තේරෙන බසික සසර නතර කරන එක. සංසාරේ නතර කරන දෙයක්. ජාති මරණ ඉක්මවන දෙයක්. අඤ්ඤ කියන එක ජාති මනුසුදාය. ඒක අර හොඳ කම්ම. හොඳ කම්ම මේ සසර යන්න බරක් නැතුව ස්කන්ධ බර ගෙනියන්න. නැත්නම් කරදරය. දැන් අපි දන්න මොන තරම් දුකද සංසාරේ තියෙන්නේ කියලා. දුක්ඛ දුක්ඛතා. ඊවගේව තියෙනවා. දැන් කම්ම විභංග සූත්‍රයේදී වගේ බැලුවොත් එමේ චූල කම්ම විභංග සූත්‍රය. සත්ත්‍ය ගා සිතා කරන තොන් ලෙඩ වෙනවා. කිරුද්දම්. සත්ත්‍ය ඝාතනය කරද්දී ක ඝාතනය සිද්ධ වෙනවා. අනේ වගේ. ඊශා කරන තොන් අල්පේශාක්. ඒතොර අල්පේශාක්ගේ ජීවිතය ගත මොන මොන්තරම් කර දෙරීෂා වැඩි ආයි. මුදිතාව නැති අන්නේ ඒ විදිහට බැලුවම පුණ්‍ය පාපයන් වෙන පුණ්‍ය පාප අයින් වෙනවා කියන්නේ. නමුත් පින් කරලා තියෙනවා. උදාහරණ දෙයෙන් කිය මා පුඤ්ඤානම් භායි පින් වලට භාවෙන් දෙපා. මොකද ඒක කරන්නේ. අපි කොච්චර කළා එකක් ඉවත්සල යනවා. ඒක වාගේ මොකක්ද බැංකු කිතුමක තමන්ගේ සේවින් account එකේ අඩු වෙලා යනවා කියන්නේ. කුසලයේ හැමනේ කුසලයේ කරන එක නා එක් පහු කරගෙන යන්න ගන්න. කුසලයේ තරහම මේකෙන් ඇති දයන් අර සංස්කරණ නතර වෙනවා. මම අතුරු දහන් වෙලා ඉන්නවා. මේ පුණ්‍යෙ ඉන්න මමත් එක්ක මම යන්න ඕන වඩා හොඳ. ඒක හොඳ දෙයක් ඇති. අර පාපේට වඩා. මම කියන එක නා දුක් අඩුව යන්න. මම කියන එක නා මායාව කියලා තේරුම් ගත්ත තැන තමයි කුසලයේ වෙන්නේ. ඒ කොටින් කියනවා නම් මොනවද අපි කියන්නේ මේ අනිච්ච දුක්ඛ නැති තේරුම් ඉලක්කනේ. හැම සංස්කරණයේ හැම ලෝකයේ තියෙන හැම දෙයකම කියන අනිච්ච දුක්ඛ නැති. ඒක අමාරුම දේ මොකද ඒක මං හැමතිස්සෙම මාතුලින් දකින්න පංච උපාදානක් අහන්න මම කියලා කෙනෙක් ඉන්නවනේ දැන් මට පසුබිමේ කැඩපතක් තියෙනවනේ ඒකෙනේ ඔක්කොම තියෙන ඒක තේරුම් විකාම ළඟයි මේ ඈත නෙවෙයි තියෙන්නේ මේ මම කියන එක නා පසුබිමේ හදාගෙන කරන හැම දෙයක්ම ඒ මම ගෙනියන්න කරන හොඳ දේවල් පුංචි මම කියන එකන අතුරුදහන් බලන්න අතුරුදහන් වෙන හොයන්න හොයන්න මායාවක් කියලා තියෙනවා බලන්න මැජික් එකක් කියලා හිතනවා දකින්ද මිරිඟුවක් කියලා පේනවා නම් ඒ පෙනීම ආවහම අන්තිමේ තේරෙන මේකේ දකින්න අතුරුදහන් අනේ කුසල දැන් අප සඳහා ඇති කියලා මා ඔස්සානේ කිව්වට නම් තේරුන්නේ හරියට සත්‍යසමනේ මොකක්ද අවසානේ කිව්වේ අප සඳහා ඇති කිව්වේ අප කියන මේ ධර්ම සාකච්ඡාවේ ඉන්න අපිට අපේ ගමන් මාර්ගයේ අවශ්‍ය දෙයක් නැත්තම් මේ දැන් මම ඒක මම හිතුවා මම කාට හරි ටීසීස් එකක් ලියන්න උගන්වනවා නම් ওই ටිකට් නතර කරන්න බෑ මට. අන්න ඒකයි මං කිය අප සඳහා ඇති හොඳයි. ඊළඟට මේ පොතෙන් තාවති කච්චිදම යකිත තින්නේ අතකෝ සබියෝ පරිස්පාචිකෝ භගවන්තං උත්තරින් පඤ්ඤා අපුච්චි කියන එක සං සෙප්පතින වදන්ති බුද්ධ 533 නේ එහෙමද 528 මාස ආ 528 චින්පත්තින මාහු වේදුගම් වේදකුම් අනුවිදිතං කේන කතංච වීරියවා. ඒ කාලේ භාෂාව අපි දැන් දැනගන්තුනේ මේ ආජානීය කිවි ඇයි. මේ ඊට පස්සේ පත්තින වේදකු කියන වචනේ පත්තින කියලා කියන්නේ අවසාන පරමාර්ථය කරා පැමිණිච්ච එකන. තොරහන්නේ අපි අහනවා පූර්ණ දැනුමට එන්නේ කොයි වගේද? උනහම් ඒ කියන්නේ සත්‍යෙත්ම අපිට කොටසක් මගහැරනද? මගේ පොතේ තියෙන කොටසක් මගහැරන වගේ පේනවා. සත්‍යෙත්ම ඒත් කලින් කියනවා මේ කං කෙත්ත කියන වදන්ති බුද්ධා කංකෙත්තිනං වදන්ති බුද්ධා. බුදුවරු දැන් ඒතොට හොකන්නේ තේ හොඳ එකක් සිද්ධ වෙනවා. දැන් සප්පියගේ ඒ නෑ ය දේවතාවි නෑ දේවතාවිලා ඉන්න එක බොහොම හොඳයි හැබැයි. යා කියලා තියෙනවා මේ කෙත්ත දාගින වචන කියලා තියෙනවා. ඒකට මතකෙ දෙන්න අපිට බුද්ධ කියලා වැහුණාට අර මේ අරිත්තට බුද්ධ කියන එක ඇහුන්නේ නැහැ. සුදත්තට ඒක ඇහුනහම එයා උතුම වෙලා හිටියා. ඒ වගේ කං කෙත්ත ජිනං වදන්ති. මේ කෙත්ත ජින කියලා කියන බුදුරු කෙත්ත ජින කියන්නේ කාට? කුසලංකේන කතන්ත පන්ති මොන කුසලත්වයෙන්ද මන් දැන් මේ කුසල කියන එක අපිට ඕන හැටි සාදාගෙන මොනද කුසල කියන්නේ අපි දන්න මොකක්ද කියන පන්දිත කියලා කියන්නේ පන්දිත කියලා කියන්නේ යමකින සම්පූර්ණ අවබෝධාත්මක ඇති එකන ශ්‍රී ලංකාව වගේ තියෙන මේ නැත්නම් ඔය ඉන්දියාවේ තියෙන පන්දිත් කියන්නේ යම් විශේෂයකින් තියෙන මාස්ටර්ට. ශ්‍රී ලංකාවේ නම් අර ප්‍රාචීන විභාගෙ තියෙනවා ඒ පාලි සිංහල සංස්කෘත ඔක්කොම තුනම එකට ගත්තොත් එහෙම ගන්න එකනට කියන රාජකීය පන්දිත් කියලා නැත්නම් සාමාන්‍ය පන්දිත් කියලා. ඒව නෙවෙයි මෙතන කියන්නේ. මෙතන කියන්නේ උතුම් බවට පත් වෙච්ච දැනුමින් දැනුම කියන්නේ නොලෙජ් මනෙවි අවබෝධයෙන් පරිපූර්ණ වෙච්ච එක. එයා කොහොමද පඬිති කියන්නේ? මොන දක්ෂකමනින්ද එයාට පඬිති? මුනි නාම කතම් පවුච්චි. කාටද කොහොමද කෙනෙකුට මුනිවරි කියලා කියන්නේ? දැන් බලන්න හැම තැනම දැන් භික්ෂු කියන වචනේ පටන් ගන්න. භික්ෂුව කියලා කියන්නේ කවුද? ඒක පටන් අරන් දැන් මේ තව ප්‍රශ්න අහන මුනි නාම කතම් පවුච්චි. පුත්තෝ මේ භගවා ව්‍යාකරු මම මේ කියවුවා භාග්‍යතුන් වහන්සේ මට මේක කියලා දෙයි තේරුම් කරලා දෙයි. ඔන්න හොඳයි කතා. දැන් එතකොට දැන් මේ අත්භාවය තමන්ගේ අත්භාවයට එන්නේ. ඒ තමන් දැන් මම කියලා කියන කෙනා ඒ මම ඇතුළෙම දැන් මම මැරෙනවානේ. දැන් මේ ඉන්න මම මැරෙන. කොපේ නහලු නතර ඩයෆ්‍රම් එක වැඩ කරන්නේ මොලේ වැඩ කරන්නේ. එතකොට එයාට මොකද වෙන්නේ? දිස්ති පිසෝ කිය හදා ගන්නත් නෙමෙයි. හොඳ මේ වෙලාවට තරක් හිතා. චත්තානි විචය්‍ය කේवला සියලුම ක්ෂේත්‍රයන් ක්ෂේත්‍රකේ ෆීල්ඩ් එක අපි යන මං ඉන්න මගේ වැඩ කරන මගේ ක්ෂේත්‍රය මේක තමයි මගේ ක්ෂේත්‍රය. මං හොයන්නේ මැග්නට් පවර් එක. මං හන්නේ වචන වල ඩෙරිවේෂන් එක ප්‍රභවයේ. මං නැත්තම් පුණ්‍ය හා කුසල වල වෙනසම් උදාහරණ කියන්නේ. නැත්තම් සතතාව නැත්නම් සාදී කියන වචනේ කොහොමද උදාහරණ පාච්චේ. අන්න ඒවා තමයි මගේ චේතය වෙන්නේ. ඒ වගේ. චේතනි විචේය කේවලානි හැම ක්ෂේත්‍රයක්ම උත්තම සම්පූර්ණයෙන් දැනගෙන. නිබ්බම් මානසකන්ත බ්‍රහ්ම චේතන. අන්න තුනක් දැන් දැන් අර මම කියලා කෙනෙක් ඉන්නොත් උඩ ඉන්න මම කියලා දැන් අපි කිව්වට ස්ත්‍රී පුරුෂ කියලා වෙනසක් පැවිදි නොපැවිදි කියලා වෙනසක් වයසයි නැති කියලා එකක් ඒව ශරීරයට අනුයුක්ත කරගෙන කතානේ. එහෙම නැතුව බැලුවහම මේ ක්ෂේත්‍ර තුනක් තියෙන මගේ පැවැත්ම කරක් ගහන රවුම් ගහ. දිබ්බම් මාංශකන්ත බ්‍රහ්ම කෙත්ත. කියන්නේ දැනට බත්හන කටවල් දීවවල් නැතු අකුගඩු නැතිව පැවැතින සත්‍යයක් කියන දිග්ග වගේ දාන ශරීරය උත්‍යාගෙන ඉන්නේ නැති කිය. ඒ ඇත්තන් සේනාන කාම්බෝ නැ කිණියෝනේ නැ කිපිටෙන් ඕනේ නැ ඒ වගේ දෝ හිතන් දුන જાති මේ අපි දැන් ඔක්සිජන් හරි ඉහෙලයි කියලා කතා කරාට මේකන ඒකන සීත පුළුවන් තා ආත්ම අත්භාවයන් ගැන බුදුහාමුදුරු කතා කරනවා. පැවැත්මේ ශ්‍රේෂ්ඨ ගැන. මැග්නටික් ෆීල්ඩ් තියෙන විඥාන. ඒ වගේ. දිබ්බම් මානසිකාන්ත බ්‍රහ්ම කෙත්ත. අපිට මානස ශ්‍රේෂ්ඨිය අපි හොඳට දන්නවානේ. අපි කොහොමද මේ ශ්‍රේෂ්ඨයක් කියන්නේ? අත් ඇදලා තියෙන හැටි, යන හැටි, දෙන හැටි, හැටි කිපුම් යන හැටි කන්ත දෙන හැටි හෝදන හැටි ඇඳුම් අන්දන හැටි ඇඳුම් හෝදන මේක දැන් දන්නවා. එතකොට ඊළඟ බ්‍රහ්මකෙත් කියනකොට අර ඉස්ව තත්ත්වයට පහු කරන්න ගිහින් ෆයින් මැටීරියල් ද නැත්ත ඉමැටීරියල් තත්ත්වය හැබැයි භූත භාවයක් තියෙනවා. මේ මොනවාද පටවියාපෝ තේජෝ ආයෝ ඉක්මවා ගියා රූප tattve රූප සංඥාන සම්පතික්කම කිලිවේ ඒක ඒකත් සිතු පෙක්ඛාවෙන් අපි වචන තේරුම් ගන්න කියන්නේ වචන වැදගත් වෙන්නේ නැහැ නමුත් හොඳයි වම තේ තියෙන එක සප්පකෙත් මූල බන්ධනා සමුත්තු ඔය කියපු ඔය හතරේ දැන් ඒතොර පුණ්‍ය එහෙම හොදර කරන සම එහෙම කියන tiraccina ක්ෂේත්‍රයකට අපාය ක්ෂේත්‍රයකට වෙන්නේ නැහැ. ඉතින් කාම ලෝකෙ කියලා කියනවා. ඔය දීප මානුෂික බ්‍රහ්ම කියන ඒ ක්ෂේත්‍රය මූල බන්ධන ඒවට මම තල්ලු කරන ඒවට අදින ඒකට අලවල තියෙන අර දැක්සේ සංයෝජන බ්ලූ ටික පාප් ටික වැලි මිදල මං ඒව ගලව ගන්න. අර කුචි කාලේ අපි කියන ගන්න අර කොහොල්ල බබාගේ කතාව අර මේ ආවේ කැවිලා ගැහුවා කියලා නේ වගේ. මාර්යා නාරිය කොල්ල කුලියක් අදලා ආවල් ගන්න. මගේ මාර්යා මේ ඒවදාලේ වත් ඒ කොහොල්ල බබාලා තමයි අත් අහුවෙන්නේ. අනි ඒ වගේ මිදිලා. සම්බකෙත් මූල බන්ධනා පමු. ඒ වැදෙන මූල බන්ධනේ. මූල බන්ධනේ කියන්නේ මූල කිල්ලක් පළපදියන් මේ මුල් දාන මූල කිල්ල පොළව අල්ලා ගන්න. ඒකෙනේ ගහක් වැදෙන්න අන්න ඒ වගේ මම මුල් අද්දෙනවා ඒක තැන් තැන් වල යන හැදී හැම කම් කරපු අර පුණ්‍යතා කුසල tattyan ගන්නවා තමයි කියවෙන්නේ. කාමාවචර කුසල ක්‍රීත්‍නා තියෙන රූපාවචර කුසල චේතනා තියෙන අරූපාවචර tattye ඒ tattyan අනුව තමයි ඉවි විඥාන බව මං දෙන්න දැන් මේ විඥාන බීජයෙන් කියන කම්මස්කෙත්සන් විඥාන බීජ. මම මගේ කය වචන ක්‍රියා හසුරලා තියෙනවා මනෝ ක්‍රියා ඒ අනුව මගේ විඥානත් කළපදියන් විඥානේ පුන ආයතින් පුනබ්බවා විනිබ්බත්. එතකොට මම කියන්න බෑ, එතකොට ජයන්තරි සත්‍යජී හරි කවුද සමහර නම් නොකියවද ඒ ඔය ඔය කට්ටියනේ කියලා නමක් කියන්න ඇති. ඒක ඊට පස්සේ අනිත් අය හිටපුවයි කාලේ මට නමක් දා. ඒවත් දැන් ලෝකේ ඉන්න හැමෝටම දැන් ඉන්න පුරුල්ලන්ට ගෙම්බන්ට කටුස්සන්ට අපි නම් දාලා නැහැ. ඒ කට්ටිය දන්නෙත් නැහැ නම කතා කළා තින්නේ. ගොළු බෙල්ලෙකුට නම් දාලා වැඩන්නේ ඒ වගේ තමයි. මේ මනුස්ස භාවයේ තියෙන වැදගත්කම ඒක තේරුම් ගන්න පුළුවන්. self consciousness. ඒකට බුදුහාර මෙතෙන්දි කියනවා ඒ ඔක්කොම ක්ෂේත්‍ර තුනම තියෙන අර මූල බන්ධනේ root binding එක නැසයයි කියලා දාන. චෙත්තජිනු ඒ ක්ෂේත්‍රය යදිනාගෙන තියෙන. එයා තත්තා කියන අර සාධි බවට ඇවිල්ලා. ඒ කියන්නේ එයා තමන්ටම තමන් විවර කරගෙන තමන්ටම තමන් සත්‍ය කියලා එනවා. ඔයා මම කියන සත්‍යජී ඔයාගේ මේ ඔළුව නෙවෙයි ඔයා. සත්‍යජි ඔයාගේ දිව නෙවෙයි ඔයා. සත්‍යජි ඔයාගේ මේ කතා කරන වචන නෙවෙයි ඔයා. ඒක ඒක ප්‍රඥාවෙන් දකින්න. තමන්ටම නම කියලා බලන්න. අන්න එතනයි සතත්තාවේ. ඒ තත්ත් ඒ තත් භාවයේ තමන්ගේ පැවැත්මේ මූල ස්වභාවය මත තේරු. මේ බින්දන නෙවෙයි ඔයා. මේ මත්වෙච්ච මේ ඉරිසියාවක් එතන ඉරිසියාව ඔයා නෙවෙයි කියලා මම මට කියාගන්න. මේ කෝපේ ඇතිවෙච්ච කම්මැලිකම, මේ ඇතිවෙච්ච කාමය, මේ ඇතිවෙච්ච රාගය, මේ ඇතිවෙච්ච සද්දාව, මේ ඇතිවෙච්ච බැතිසිත, මේ ඇතිවෙච්ච කරුණාසිත, ඒකක්වත් නෙවෙයි. ඒවා පසුබිමේ යන මේ සබම් පෙන බෝලවක්. අත්පුංචි ළමයි සබම් පෙන බෝලවක් නන්නේ. නැත්තම් අර වැස්ස වෙලාවට වාහන යනකොට ඉස්සරහ වීදුරුවට වතුර වැටෙන ඒවා. ඒ යනකොට වතුරට අහවල් ඒ වතුර සවල් තැන් යනවාද ඒක කොහාට දන්නේ කියලා ඒක දන්නේ නැහැ ඒක වැදෙනවා. වයිපර් එකක් තියෙනවා නම් පීදා ගන්න ඒක ආය වැටෙනවා සවල් ආ වැටෙන්න යනවා. ඉතින් යා මේ මේ කියනකොට ඔහේ ඉමෙත් වෙනවා නම් ඉමෙත් වෙනවා අවුවෙත් නා අවුවෙත් නා සත්තු වේ හැප්පෙන නා සත්තු හැප්පෙන මේ ඒ වගේ ජාති. ඒ වගේ මේ මනසේ මනස විශ්කින් එකට එක එක ජාති ඇවිල්ලා වදිනවා. ඒ ඒව නෙවෙයි તો මම නෙවෙයි මේව මා නෙවෙයි તો ඒ තතත්තාවට ගිහින්තා චෙත්තජිනෝ සාදි පෞ චිතේ සතත්ත ඒ චේත තුන දැනගතයි. තමන්ට ඕන හැටි හසුරව ගන්න මට ඕනම් මං යනවා ඉතින්. මට මම බ්‍රහ්ම ලෝකෙට මම යවන්න ඕනම් මට යන්න පුළුවන්. නමුත් මම යන්නේ මං ඉතිරි හොඳයි මං ඉපදෙන්න ඕන ඉන්දියා කියලා හිතන සැලසුම් කරන්න. එහෙම කියන සැලසුම් ඒකද අර සිංහල භාෂාවෙන් උගුල කියන නිදා නිදා පිපිතියක්මෙන් කියලා කියන්නේ වගේ අවදි වෙච්ච අන්තිම අවදි මේ පාන්දර අවදි වෙනවා අනුසාරී දෙයක් ඇති වෙන කැපැන්ට සිගිතර තේරුම් ගන්න ඉතරයි කියනවා චෙත්තජිනෝ තාදි පෞච්චිතේ තතත්ත. අන්න එහෙම එක්කෙනාට තාදි කියනවා ඒ තතත්තාවට කියන එක. මොකද යා ඒ ෆීල්ඩ් එකේ යා ජයග්‍රහණය කරා. කෝසානි විචය කේවලා කෝසානි විචය කේවලා ඕෂයේ දැනගත් සම්පූර්ණ අවබෝධ ධම්ම විචයනේ විචය ඕෂ කියලා කියන්නේ ඇත්තම වෙයාහවුස් එක වගේ ගබඩා ස්ටෝ හවුස් ගෙදර තියෙනවා නම් Taman බඩු තැම්පත් කියන ඒ වගේ ගබඩා පැන්ට් කාමරයක් ක්ලොසට් එකක් එනන්තන් සේෆ් එකක් තියෙනවා. ඒ වගේ තියෙනවා. ඒ වගේ විස්ටෝ හවුස් ස්ටෝරූම් තියෙනවා මම තැන්පත් කරන විදියට. කෝසානි විචයේ කේවලානි රිබ්බම් මාංශකංච බ්‍රහ්ම කෝෂං. දැන් මතක් වෙන්න ඕන කාමවචර කුසල අකුසලත් එහෙමයි. ඒ අකුසලාවත් මෝහය දෙක අනුස්සප්තින එව නැත්තම් අර අනිත් විදියට යනවා මහග්ගත වෙනවා මහග්ගත් මොකක් චිත්තය මහග්ගත වෙනවා චිත්තය අකුසල වෙනවා චිත්ත කුසල වෙනවා චිත්ත තමයි මහග්ගත වෙන්නේ චිත්ත ඊට පස්සේ ක්‍රියා සිත් බවටම ලෝක උත්තර වෙනවා ලෝක උත්තර ලෝකේ පහු කරගෙන යන එක ලෝකත්වය මෙන්න මේ කෝස් මේ බ්‍රහ්ම මානුෂික දිබ්බ කියන සත්‍යය එතකොට ප්‍රශ්න විහාර හවුස් එක හිමිනේ අපේ හවුස් එක කියලා ගත්තොත් එහෙම අනේ විදියට තිබ්බේ විහාර හවුස් එක වගේ ඒවා නැහැ මං එතෙන් යන්නත් මං ඒකට ලෑස්ති වෙලා යන්නේ එතෙන් ගියා වෙන නමක් දාන්න පුළුවන් සමහර වෙන නමක් තියාගෙන ඉතාලේ දැන් අර චාර් විනිවාසාන් ඥානෙන් කොට කියන්නේ ඒවන් නාමෝ ඒවන් කොච්චෝ ඒවන් සුඛ දුක්ඛ පරසංවේදී මහාවිත මෙන්න මේ වගේ කෑම ගන්නවා මෙන්න මේ විදියට ඒකයි සමස්ති කුයි ඒවා දැන් මේක කියලා වාද ඉතුරු දෙන්නේ කටාර වල හරි කරලා එතකොට එක් එක් කියා නම දායි මේ වෙන වෙන නමක් දායි අසාත් කියලා නමක් ඒ හඳුන්වා ගන්නවා ඒ ස්ටෝ හවුස් එක තමයි කෝෂම් ඒතෝට අර සබ්බ කෝෂ මූල බන්ධනා පමුත් අර සබ්බ චෙත්ත මූල බන්ධනා පමුත් වගේ මේ ස්ටෝ හවුස් එක මේ ගබඩාවන් හරියට දැනගෙන ඒවා තිය සම්බන්ධේ තියන මං කලින්ම යවනවා ඒවා තත්පරයක් ඇතුළට මං ඒවා දෙතෙන්ට මේ තැපැලස්ලා අල දෙන්න යන එකම මාත් යනවා හැබැයි ඒක මේ තේරුම් ගන්න වචන පමණයි වැච්චර වැදගත් වචන නෙමෙය සප්පකෝෂ මූල බන්ධනා සබුත්තු කුසලෝ තාදි පෞච්චිතේ තතත්ත අර අතෙන්දී අර එත්තජිනකි මෙතෙන්දී අර කෝස දැනගත්තේ ඉඳා ය කුසලෝ සාදි පෞච්චිතේ තත්ත යාද කියනවා කිව්වා අපි සිල්ෆුල් ඕ දක්තලෙස ඒක දැනගත්තේ මේ කෙනාට කියනවා ඒ තමන්තම ටූටු වාන්ස තමන්තම තමන්ගේ සැබෑ තත්ත්වයේම විවර කරගත්ත එක්කෙනා බොහෝ කතා කරන් තියෙන જાති හොඳයි ඒක තේරුම් ගන්න වචන වැදන්නේ මේකින් ගන්න රස්නේ ඉතම එහෙම එක්කන අපි කියනවා ඒකට ඒ කුසලෝ සාදි පෞච්චිතේ තතත්ත අන්නේ තතත්තාවට ගිය එක්කන තම සාදි වෙන්නේ පච්චීය පන්දරා අජ්ජත්තංච බහිද්දාච සුද්ධිපත්. එතන ඉගෙන ගන්න ඕන වචන දෙකක්. අන්න එතනතර පැරණි දුබෙහානි කියන එක තමයි දුබෙහ කියන්නේ. ඒ දෙකම එතන තියෙන්නේ. ඉන්ද්‍රිය ක්ෂේත්‍රය ආධ්‍යාත්මික ඉන්ද්‍රිය බාහිර ඉන්ද්‍රිය ක්ෂේත්‍රය දැනගන්න පූර්ණ සම්පූර්ණ පිවිතුරු ප්‍රඥා කණ්ණං සුක්ඛං උපාදිවත් අලුසුදු දෙකම ඉවත් කරලා කියනවා. ඒ කියන අකුසලේස අකුසල අකුසලේස අකුසල නැත්නම් ඒ දෙකම අයින් කළා දා. අර සාමාන්‍ය අපි ඉගෙන ගන්න යකඩ ලං වලකින් බැඳුනත් එකයි රත්තරන් ලං වලකින් බැඳුනත් එකයි. මං අනිත් එක්කම බැඳලා ඉන්නේ යකඩ ලං වලින් කියලා ඈට ඔච්චම් කරන්න බුණා. මොකද මට සිද්ධි නැත්නම් හොඳ රත්තරන් ලං වලකින් බැඳලා තියෙන රත්තරන් කන්. දෙන්නටම නිදහස. දෙන්නටම නිදහස. පන්දිතෝ සාදි පෞච්චතේ සතත්තා. අන්න එක්කෙන එහෙම එක්කෙන අතේ පන්දිතෝ කියලා කියන සතත්තා. ඒ සතත්තා තතතාවට සාදි බවට ගිය එක්කෙන අතත් පන්දිති කියලා කියන. ඒ අර ඉන්ද්‍රිය ක්ෂේත්‍රය හොඳට දැනගෙන විචේය පන්දරාන් අජ්ජත්තන්ත බහිත්තා. අන්තිම ඒ කොටස අන්තිම කියන්නේ අසතංච සතංච ඥාත්වා ධම්මං. භාවය හා සත්පුරුෂ භාවය තෝරන මේ හොඳ නරක කියන එක ගන්න දෙපා. සත්භාවය සහ අසත්භාවය ඒක හැබැයි ගන්න පුළුවන් අර සම්මා ජීව දෙකට ගත්තා. දැන් අර මේ ගත්ත ශරීරයෙන් හැකියාවක් තියෙනනේ වචන සහ ක්‍රියා කියලා. ඒ වගේම මට පුළුවන් තව සත්ත්ව භාවයක් තව පුජ්‍යල භාවයක් මේ මනුෂ්‍යාත්ම භාවයක් ලැබපු කෙනෙකුට සිදවන්න පුළුවන්. මට කිසිම අයිතියක් නැහැ. මොකද මම මේක දුර්ලභ මනුෂ්‍යාත්ම භාවයක් ලැබිලු පින්කම් කරලා නම් මීට අවුරුදු 100කට කලින් ඔය ඇත්තත් ඒ පිනම කරලානේ ඇවිල්ලා ඉන්නේ. ඉතින් මං ඔය ඇත්තන්ට සිදවනවා නම් මම මුන්න තරම් කෙනෙක් කියලා ඉන්නේ. අනේ වගේ. හැබැයි අවිජ්ජාන් සංකරනවා ඒක. එතකොට මගේ දැන් අනිත් මට හි අමනාපත්තු මාත්‍රික මිත්‍රයන්ට හරි මිනිස්සුනි. ඒ හැමෝම එතකොට මනුෂ්‍යාත්ම භාවය දුර්ලභයි. ඒ දුර්ලභ මනුෂ්‍යාත්ම භාවය ලබන්න නම් එයතු ඒ මව් කුසට එන්න කලින් ඒ ෆෙලෝපියන් ටිප්පෙකට එන්න ඒකෙන මුරිච්ච වෙන්න කලින් ඒ කට්ටිය කුසලයන් කරන් දෙපා. ඒකෙන් ප්‍රශංසාත්මක වෙන්න. එතන මට ඒ කාටවත් සිද්ධවන්න අයිතියක් නැහැ වචන වලින් කර ක්‍රියාවලින්. එතකොට ඒක සතංච අසතංච සතං ඥාත්වා ධම්මං. ඒ සති සත්පුරුෂ ධර්මය සහ සත්පුරුෂ ධර්මය දැන් මේ කියනක අප දන්නව මොකද්ද මේ කතා කරන්නේ. අජ්ජත්තංච බහිද්දා සබ්බලෝ මගේ ආධ්‍යාත්මික ලෝකෙත් බාහිර ලෝකෙත් මම දැනගන්නවා හොඳ නරක තියෙන සත්‍යයක් principles මෙන්න මේකද කියොත් මෙහෙම වෙනවා මම රිදවන්න හොඳ නැහැ මිච්ඡා කම්මන්තයක් මේක සම්මා කම්ම මේක මිච්ඡා වාචා මේක සම්මා වාචා ඒක අවබෝධයෙන් දැනගන්න දේව මනුස්සෙහි පූජනීයෝ දෙවියන් සා මනුෂ්‍යයන් අතර යාතර පූජනීයතක් පූජනීය කියලා කියන්නේ වදිනවා කියන එක නෙවෙයි එයා ඒ ගෞරවයට සුදුස්ස බවට ඒකයි පූජනීයයි වදිනවා කියන එකේ අපි ක්‍රමයක් ඒක දක්වන ආකාරයක් විතරයි සංගන් ජාල මතිච්ච සෝමෝනි අන්න ඒ බන්ධන වලින් ඒ ජාලයෙන් ඒ බැඳිච්ච බ්‍රහ්ම ජාලයෙන් නුඹලා දැන් අන්තර්ජාලයේ බැඳලා ඉන්ටර්නෙට් එකටත් බැඳලා ඉන්න අන්න ඒ ජාලයෙනුත් මිදිලා එහෙම කිය කෙනාට මුනි කියලා කියන බ්‍රහ්ම ජාලයෙනුත් දිස්ති ජාලයෙනුත් කාම ජාලයෙනුත් මම මේක අදට තේරුම් ගන්න දැක්කන අන්තර්ජාලයේ මෙස්පෙන් මිත්‍ති කෙනාට මුනි කියලා කියන. ඒ සත්‍යගත වචන වෙනස් කරානේ අපිට තේරුම් ගන්න අපි දැන් බැඳලා ඉන්න අන්තර්ජාලය. ඒකට අහු වෙලා ඉන්නේ. අපි හිතන් ඉන්න ලොකු තල්මස් කියලා. අපි හිතන් ඉන්න අපිට ඕන තැනක යන්න පුළුවන් කියලා. නමුත් Google කාර්ය Microsoft Intel අපි බැඳලා දාලා තියෙන අපි දන්නේ වෙන්නේ සරි හදාගෙන අපි එකෙන් බැඳලා ඒ දැලට අහුවෙලා ඉන්නේ අන්තර්ජාලයට අහුවෙලා ඒක ඇතුලේ අර මාළු අල්ලනකොට මාළු ඇහුණා වෙන සැමෙන්ලා වුණා වගේ එහෙම නැත්නම් පොකේ තුකි ඉස්සු අහු කම්තර ගන්නවා කියලා මාළු මරන මිනිස්සු ඒක ඇත්තට අහුවෙලා ඉන්නවා අන්තර්ජාලයට තමයි එතකොට දේව මනුස්සයි සංගන් ජාලන් මතිච්ච සෝමුනි ඒ බැඳීම් කියන දැලෙන් මිදිලා ගියේ පහු කරගෙන ගියේ කියන පිංගල ගියේ කියන දැලට අහු නොවී රිංගල ගියේ ඒ මේ කෙනාට මොනි කියලා කියන ඒ පන්සේ තිස්තෙවෙනි ගාථා ඒක කිව්වහම සබිය පරිපාරි තාම සතුට ඕම් සෝමනස්සජා මේක අහලම තිබුණේ නැහැ. හම්තු අර අනිත්‍යය ත්‍රයක් දෙන්න තියා හිතුවත් නැති කාරණා. උච්චං කරපු දේවල් ඕම් හොඳට හොඳට උත්තර දෙන්න පුළුවන්. එයා තවත් ප්‍රශ්නය. සම්මා සම්බුදු සරණයි අපි මේ ටික එහෙම නැත්ද කළා. පුළුවන්තරම් සාකච්ඡා කරමු. කල්යන් මිත්‍ර අපිටත් තැන්කියු මාන. තිරුවන් සරණයි මම ටිකක් නිශ්ශබ්ද වාගෙන ඉන්නවා දැන් මාත්මයා තිරුවන් සරණයි හොඳයි තිරුවන් සරණයි දෙමති මාත්මිය ඔබට මේක බලයි කපි තිරුවන් සරණයි සතිප මාගේ බෑදලි කියන හොඳට අහගෙන හිටියා ඇත්තටම මට අද පොඩි ප්‍රශ්නයක් තියෙනවා මම දේශනාව දැක්කේ නැහැ ඉතිරියට ඒක නිසා මම පොඩ්ඩක් අහගෙන ඉන්නම් දැනට නම් ප්‍රශ්නයක් නැහැ මේ පැහැදිලි කින් හොඳට තේරුණා පුළුවන් හරි නැහැ ප්‍රීති මාත්මිය ඔබට මාත් පුළුවන් එකතු වෙන්න ඒක තෙරුවන් සරණයි සත්‍යජිත්තුමා ඇතුළු සැමට. සත්‍යජිත්තුමාටත් ඉතාම තේරෙන ආකාරයට දෙවි දවසටත් රපිය සූත්‍රය අපිට කියලා දුන්නා. ඒ වගේම සූත්‍රයට කලින් එතුමා කියා දුන්නා, ඒ කියන්නේ දේවල් ඉතාම වැදගත් අපි ධර්මය නිවැරදිව අවබෝධ කර ගැනීම සම්බන්ධයෙන් ඒකත් බොහොම පින්. මට මේ පොඩක් දැනගැනීම කැමැති සත්‍යජිත්තුමා, මේ 530 කොටසේ තියෙන මේ කුසලා කුසල කර්ම නැමැති කෝෂය කියන ගැන පොඩ්ඩක් තවදුරට මම පොඩ්ඩක් තේරුම් කරගත්තේ ඒ කුසල කුසල මේ ලස්කර තබා ගැනීම වගේ කියන එකත්. ඒ සම්බන්ධව ඔබතුමාට වේලාවක් තිබුණොත් යම්කිසි තව පොඩි විස්තරයක් කර දුන්නොත් බොහොම පිං සිතේ. තේරුවන් සරණයි. අස්සරවන් සම්මයි අපි මේකත් සතුටු මගේ විමසගම් මා හිතන්නේ ඔබතුමා මේ අර පිටක ඩොක්ටර් කේ කියනකේ පරිවර්තනය බලලා වෙන තෝනේ අහන්නේ විදිහයි කියන්නේ අපි ඒක පොඩ්ඩක් විමසගමු. තවදුරටත් ඒක කියන්නේ අස්සෙන්නේ දෙකේ ඒ ප්‍රාන්ත කුසලා කුසල කර්ම නැමැති පෝෂය කියන එක යොදලා අර කලින් කියත අර කෙත්තජින කිව්වේ එහෙම තියෙන අර්ථ දැක්වීමට මේ කෝෂය කිනික යොදා ගන්න කියලා. හොඳයි අපි ඒක මම පසුව දැනගමු. ඊට අමතරව තවත් සාධාරි අදහසක් හෝ ප්‍රශ්නයක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න. හොඳයි එහෙනම් සත්‍යසමනේ අපි මේ ප්‍රශ්නෙට ප්‍රීති මහත්මයා හෝ ප්‍රශ්නෙට යොමු වෙමු. දෙස්නැත්නම් 500 ගාථාවකින් මේ කුසල කුසල නැමැති කෝෂය කියන එක තමයි පරිවර්තනයක දීලා තින්නේ. මේ අකෝසානි විචය කේවලානි කියන එකට ඒ අර්ථයෙන්ම හරි පුදාතාව විදිහටම එක්කගෙන කියන එක විදිහටම ගන්න කියලා තියෙනවා. ඒ තැනට මේ ෂේත්‍රයන් කියන තැනට කෝෂය කියන එක යොදාගෙන කියලා ඒ වගේ අත්‍යක් භව තත්ත්වයන් තියෙනවා, වීමේ තත්ත්වයන් තියෙනවා, කාම භව, රූප භව, අරූප භව, ඒවා තමයි ක්ෂේත්‍ර. ඒකට කියන ක්ෂේත්‍රයන්. එතකොට අපි දන්න හැටියට කම්ම තමයි ක්ෂේත්‍රේ වෙන්නේ. උදාහරණයක් කම්මං කෙත්තා. ඒ කම්ම ක්ෂේත්‍රය කම්මං කෙත්තං විඥානං බීජං තණ්හා සිනේහෝ. ඒකෙන් අපි දන්නවානේ අපි කර්ම බීජ කියලා ඔය හෙළයේ ඔය පුංචි දූපතේ ඉන්නකොට ඉගෙන ගන්න එහෙමයි. කර්ම බීජ නෙවෙයි. කම්මං කෙත්තං විඥානං බීජං තණ්හා සිනේහෝ. තණ්හාව තමයි දේශීරා. එතකොට අර කෝෂ කියන එක දා ගන්න වෙන්නේ දැනට මේ හිතන හැටි පමණයි. හොඳද? මේක හරි හෝ නැති කියලා කියන්න මා නෙවෙයි මං. හොඳද? විඥාන බීජය පෝෂණය කරන්නවා අර ඒ වෙයාර් හවුස් එක, ස්ටෝර් රූම් කිව්වේ ඒක. මම මගේ විඥාන මහත් කරගන්න අර වගේ තැනකට යන ඒ ක්ෂේත්‍රයේ ගියා. ක්ෂේත්‍රය වඩා හොඳට පැලවේ. එතකොට ඒ සමාන කරගන්න පුළුවන්. එතනට එන්නේ අර කර්ම කියන කොටස. තමයි මෙතෙන්ට වැඩිපුර එන්නේ. මම ඒකනේ මම ක්‍රියාත්මක වෙන හැටි. දැන් මම ක්‍රියාත්මක වෙනවා කියන අසපාවල වෙන කතාවක් කරන්නේ නැතුව මගේ දැන් ඔන්න හොඳදී මොකද්ද කම්ම කියන එකට තථාගතයන් වහන්සේ දේශනා කළේ. චේතන අහම් පික්කවි කම්මං වදා. පික්කවි මම කම්ම කියලා කියනවා නම් කියන්නේ චේතනා. ඉන්ටෙන්ෂන් එක. ඒක කොහෙද ඇති වෙන්නේ? පාම්සන් කිව්වා පින් කියන જાති කරන්නේ බොහෝ විට පුරුද්ද නිසා කවුරු හරි කිව්වේ නිසායි. මේ කුසලත්වයේ ඒකේ බන්ධනේ අයින් කරන්න නම් මට අර මේ ඔය කියපු චේතනාත්මක ස්වරූප ඉන්ටෙන්ෂන් එක මට ඕන වෙනකමක් කියනවා. දැනට මේ සත්‍යජී කියලා දාලා ඉන්න මේ පැකට් එකේ මේ පුතිය මේ දුක් පොදිය මේ සත්‍ය පොදිය මේ පුජ්‍යල භාවය දුකක්මයි දෙන්නේ. දුක්ඛයයි සංඛාර දුක්ඛයයි කොහොමද හරි තියෙනවා. එහෙම දැනගෙන අර අපි පසුගිය සති දෙකකට කලින් කිව්වා මේකට මගේ ගැඹුරුම ආත්මයට මම මේක දානවා. මේ ආත්ම කියන වචනේ මෙතන පාවිච්චි කරන්නේ මේ පැවැත්ම කියන එක දෙතරක්. අපි එහෙම කියන මේ ගැඹුරින් මගෙම්ම එනවා කවුරු හරි කිව්ව නිසා නෙවෙයි. එතකොට අත්තානංචේ යථාවේති දේවාපිනත් තථාගත. තමන් තමන් ගැන දන්න විදිහට දේවතා යාළු දේවතාවරුත් එක දන්නා මෙයා එතෙන්ද යන හැටි. එතකොට මම මටම යෝජනාවක් කරගන්නවා හුදෙකලා. එතන සෙල්ෆ් හේට්‍රඩ් එක ඩිප්‍රෙෂන් එක දැන් නැති වෙලා තියෙන්නේ. මම යෝජනා කරන සාසු මහත්තයා පුතුම කරුණාවකින් කියලා දුන්නා. ඒක තේරුම් ගත්ත ඇත්තොත් මේකට ගී බව පැවිදි බව ස්ත්‍රී බව මාතෘ භාය පුරුෂ භාවය පිටු භාය බාධාවක් නෙමෙයි කියලා මටම හිතා ගන්න මේ ඇස් මේ ආයතන හය තියෙන මේ මනෝ තියෙන දැන් මනෝ හරහා මට පුළුවන් සංඥා ඇති කරගන්න හොඳ සංඥා අනිත්‍ය සංඥා අනත් සංඥා සුභ සංඥා ආදීන සංඥා මනෝහරණ යටි කරගන්න මමම මට යෝජනාවක් කරගන්න. දැන් ඇටි ඔය දැඟලු ඇටි විශේෂ පුදුලෙක් වෙන්න දැන් මම පටන් ගන්න කියලා මමම කර්ම කෝෂවල තැන්පත් කරන જાති වෙනස් කරගන්න. එහෙම නැත්නම් කර්ම කෝෂ වල යමක් තැම්පත් කරන්නේ නැතුව හරි. මොකද තැම්පත් කරනදී අනිත්‍යතාවයට දුක්ඛතාවයට අනාත්මතාවට සම්බන්ධයි කියලා මම දන්නවා. සබ්බ කෝෂ මූල බන්ධනාපමුතු කියේ ඒකයි. අර මුල් බැඳීම මුල් වශයෙන් තියෙන සබ් මුල් දුවන්නේ. දැන් ගහක් පැලෙනකොට මුල් දුවන. ඒ වගේ දැන් පොඩි පොඩි කෙස් පිටු පුනා ගහක් කිව්වොත් අපි ජීසු එකක් න අපිට පේන යන හැටි සැදලා ගත්තොත් අර මුළු කොච්චියම ඇදිලා එන හැටි මුල් වලින් අර පස්සුක්කම අල්ලලා තියෙන හැටි ඒක අල්ලලා තව තැනක පැල කරන්න පුළුවන් මොකද අර ක්ෂේත්‍රය කිව්වේ ඒක මම මේ පෝච්චියෙන් ගලවලා වත්තේ පිටිපස්සේ නම් මට මේක ඉඳන්ට ඕන මේ ඇපල් ගහ මේ පේර ගහ මේ බෝපැලේ මම එතන වලක් කරලා තින ඉඳනවා මේ ගහ ගහේ මුල් එක දාලා කම්ම බීජ හදා ගන්න ඒක අරගෙන ගිහිල්ලා මට ඕන තැනක වත්තේ පැල කරන නැත්නම් බැල් කෙනී එක මන් වෙන ලොකු පෝච්චියකට මන් තැම්පත් නැත්තම් මල් පාත්තිය එක් පැත්තක තැම්පත් කරනවා ක්ෂේත්‍රයේ මේ පැලේ මෙතන කෝෂේ පෝච්චිය තව තැනක පැල කරන්න දානවා. එතකොට ඒ දෙකම අයින් කරන ක්ෂේත්‍රයත් එක්ක සම්බන්ධ වෙන්නේ නැහැ බීජත් එක්ක සම්බන්ධ කරන්නේ? මේක කරන්න පුළුවන් දැන්. මොකද මේ සිද්ධ වෙන්නේ මෙතන ඇතුලේ. මේක පේන්නේ නැත්තරම් මේක ළඟදී. මම එක්තරා ප්‍රශ්නකින් පැනල් දුවනවා. දුවන්න මට ඇත්තටම බැලුව ප්‍රශ්නයක් නෑ එතන තියෙන්නේ. එතන නෑ ප්‍රශ්න. ඒක හදාගත්ත දෙයක් ඊට. ඇත්තල යන්ත දෙයක් නෑ මෙතන. බලන්න මේක ඇතුලේ සිද්ධ වෙන්නේ ඔක්කොට. මේ දැන් මේ පුටි වාඩි කරලා තියෙන මේ හැම ඇතුලේ ඉමස්මියේ ව්‍යාමන්තේ කාලේ මෙලි සසක්ති සමනෙක ලෝකංච පංචපි ලෝක සමුදය ලෝක නිරෝධය ලෝක නිරෝධ ගාමී කිපටිපත අර ඒ තමයි මම ගැඹුරුම මනසට ඒක යන්න ඕනේ. ඒකෙන් තමයි ඒ කුසලෝ තාදි පෞච්චිතේ තතත් යාට ඒක කුසල තාදි බවට පත් ඒ තත්ත්වයට ගියේ කෙනා එහෙම වෙච්ච නිසා යාට සාදි කියලා කියනවා. එහෙම වෙච්ච නිසා තත්ත්වා මේ පැරණි පාලි භාෂාව ඒ තත්ත්වා කියලා කියන ඇත්ත true to themselves කියන true to oneself සමාන්තම කියනවා. දැන් මට තියෙනවා විශ්මුණුක ඒ ඔක්කොම නැතිලා ගිහිල්ලා මම මේ කියන සමාධි කියන ඒවා නෙවෙයි ආචාර ධර්මම නෙවි. උමනා සම්පීන ඒවත් අයින් වෙලා ඒවත් දී වෙලා යනවා ඒව අඩු වෙලා යනවා ඒව වාස්ත වෙලා යනවා. එතකොට අර සැබෑ මම ඉතුරු වෙනවා. ඒ මතෙන කියන්නේ තේරුම් ගන්න ඉතර සැබෑ මම කියලා එකක් නැහැ. මායාව ඒකයි තන කර්කෝෂ කිව්වේ කර්මකෝෂ. එතන වෙන්නේ විඥාන සමාන විඥාන අතර කම්මක්ෂේ භවක්ෂේත්‍රය. මේ වීමේ සඳහා මට අපිට දැනගන්න ඕන මෙතෙන් තව එකක් බුදුහාම එපයි කියපු ක්ෂේත්‍රයක් අපි මේ කතා කරන්න හදන්නේ කියලා. ඒ නිසා අපිට දැනගන්න පුළුවන් දේ පස්සනාවට හු කරගන්න එක තමයි වඩා හොඳ. ලෝක විසයෝ අචින්තයෝ නචින්තේ තපු. මේ ප්‍රශ්නේ අහපු එක අහන එක නතර කරන්න නෙමෙයි මම කතා කරන්නේ. අපි මේ කතා කරන එක න ඇතුළු මේ සත්ත්ව භාවයන් කතා කරන්නේ අර තථාගත සබ්බේත හම්බ වෙච්ච ඒවා වටිනාම වස්තු තථාගත සම්මා සම්බුදු ජානවා. ඒ සම්මා සම්බුදු වාන්දු කියන කයයි ඔකට යන්නේ පහ ඔය අවුල් වෙනවා පිස්සු හැදලා නැතර වෙන කී එක මම මේ වචන කිව්වේ නැහැ මම බොහොම පොලයිට් කෙනෙක් සුගතයි. එතකොට කම්මං ලෝක විසයෝ අචින්තයෝ නචින්තේ තප්පෝ කම්ම විසයෝ අචින්තයෝ නචින්තේ හිතන්ට යන්න එපා. හිතන්න තුම්මාදස විඝාත කාණියක් වෙලා මේ භාගයේ කොටස්කාරයෙක් වෙනවා. ඉතින් ඒ ඉස්සතෙන් අපිට හිතන්න පුළුවන් පැත්ත තමයි මේක වෙන්නේ මොකද්ද කියලා බලන්න. විපස්සනාවට අහු කරන්න පුළුවන් චක්කුසෝත ගාන ජීවා කාය සහ මන. ඊට පස්සේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියනවා මට සතියට අහු කරගන්න. සතියත් එක්ක ඊට පස්සේ අර සම්පජානය. සම්පජානයේ විදිහ මට කියලා දෙනවා මේක කරොත් මෙහෙ වෙනවා. මට තේරෙනවා මේකෙන් දුක එනවා. මෙන්න දුකාව. මෙන්න සතිය මට පෙන්නන අරකින් තේරුණා. අපමාදික වේක. සම්මාසම්. ඕ මුතු ප්‍රශ්න. සම්මාසම් උදාරණ සත්‍යස්මයි. හොඳයි. මම ගෞරවයෙන් වෙන්න චන්දන මාත්‍රිය ඔබතුමාට උනන්දුවක් ලබා එකතු වෙන්න. ආතිරුවන් සර්ණයි සියලු දෙනාටම මම මේ අහගෙන ඉතිය සාවදානවා ඔබම කුඩක් දිවා තේරුම් ගියා. මම ප්‍රශ්නයකුත් නෙවෙයි මේක සම්බන්ධයෙන් දන්නේ නැහැ. නමුත් මේ සත්‍යීත්මත් කිව්වා මේ ජාල කියලා මේ නෙට්වර්ක් වලට අපි අහුවෙල ඉන්නවා කියලා. ඉතින් මම ඒක ගැන ගොඩක් කල්පනා කරනකොට මට තේරෙන්නේ මේ අපි ඇත්තටම අපි අහුවු කරලා ඉන්න මේ Google ආගේ දේවල් දැන්නේ තියෙන නමුත් බුද්ධාමතුරු ජාල කියලා කිව්වා. ඉතින් අපිත් මේ ජාල වලට නැත්තම් නෙට්වර්ක් වලට අහුවෙලාද ඉන්නේ මේ ඊට අමතර නෙට්වර්ක් කියන්නේ කාමය ආගේ නැත්තම් පව් කරන නෙට්වර්ක් නැත්තම් මේ ජාල ඒ වගේ තියෙනවා. එහෙම හිතීම ඒක සාධාරණද කියලා පොඩ්ඩක් දැනගන්න කැමතියි තේරුම් ගන්න. හොඳයි අපි සත්‍යදවාක් මේක පසුව අදාස ගම්මට මට තේරෙන හැටි නම් ඇත්තටම ඔබතුමා ජයන්ත මහත්මයාගේ උත්තරයක් දෙන්න පුසානායි. සන්නය ඇත්තටම බුදුජාන වහන්සේගේ කාලේ බුදුජාන වහන්සේ කියන්නේ බ්‍රහ්ම ජාල ක්‍රියා අපට දෙකක් වෙච්ච දෘෂ්ටි වලට අනුව ලයිනවා. ඒකෙන් වශයෙන්ම පොඩක් එක්තර බෙදලා තියෙනවා සාස්ත්‍ර දෘෂ්ටියත් දෘෂ්ටියත් කියන එක මේක කියන තමයි අනිත් ඒ දෘෂ්ටි හතර දෙකම ඒ දවස්වල මතක් කරලා තියෙනවා. ඇත්තටම දැන් අපි නොකියුවත් මට පෞද්ගලිකව කියන විදිහට දැන් මං ගැන හිතනකොට සාස්ත්‍ර දෘෂ්ටි කියන එක මම දැන් අපි බෞද්ධ කියන පරිසරය ගත්තාම බොහෝ දුරට තියෙන දෙයක් කියලා හිතනවා. කියන අපි අර හේතු පරිසර සම්පාද සත්‍ය වැඩි සලකන්න නැතුව අපි ඉතිරි කියන කෙනෙක් ඉන්නවා කියන හැඟීම ඒකේ මේ කුසල කරන්න එක බාධාවක් වෙන්නේ නැහැ. නමුත් ඒකේ සත්‍යභාවය අවබෝධ කරගන්න එක අපිට වටිනවා. ඒක තමයි අපේ ධර්මය හදාරන්නේ අනාස්වභාවය අත්තර ගන්න දේවල්. ඒක හරි ඒවට අපි අහු වෙලා ඉන්නේ. ජාලවලට අහු වෙලා ඉන්නේ. අපි අත්‍තරම සාමයේ අහු වෙලා ඉන්නේ. එහෙම මේ සාමාන්‍ය ජීවිතයක් ගෙවනකොට බොහෝ සෙයින්ම මම දැනෙන ජනවාසී දේශනා කරේ අපිට සංස්කාරයක් සම්මිහම අපි සාමයේ පැත්තෙන් ඒක උත්තර හොයනවා. ඒකත් ඒක ඇත්තට සිද්ධ වෙන විදිය බලන්න පෙළඹෙන්නේ නැහැ. ඒක අපේ කියන කියන අපේ මානසික ධර්ම වලින් ඒව වහන අවිද්‍යාවෙන් වැටලා අපි හොයා ගන්න යන්නම යන්න උත්සාහ ගන්න කාමයේ පැත්තට. ඒක නිසා ඒක කොහොමද යන්න තමයි මේ අපි මේ සුපේරිය උත්තර කරගෙන ඒ පැත්තට මේ ජීවිතයේ ජාලවලින් ලයින්මන්ට් තමයි උත්සාහයක් ගන්න. මොයි බොහොම පොඩියද මේක බොහෝ පැති කියන්න පුළුවන්. මූලික වශයෙන්ම ඡේද දෘෂ්ටි කියනවා නම් ඒක තමයි මේ ජාලවලට අහු වෙන එක තමයි තමයි භයානක වෙන්නේ. ඒක තමයි මේ ජීවිතය කියන්නේ මේ ජීවිතේ සියල්ල අවසන් කියලා හිතුවොත් පුළුවන් තරම් සැප විඳගෙන සියලු අපසල් කරගෙන හෝ සතුටින්ීමේ අවශ්‍යතාවය මත කරගෙන ජීවන ජීවිතයක්. නමුත් අර සාස්ත්‍ර දෘෂ්ටිය කිව්වහම අපි දැන්දී බලනවා මේ ඉගින් දිගට යන ආත්මයක් තියනවා නම් ඒ ඉගිරතින ආත්මවලදී දුක් විඳින්න වෙනවා කියලා හරි ලෞකික සම්මාදිටියකට ඇවිල්ලා ඉක්මන අකුසල ධර්ම වලින් මිදෙන්න උත්සාහයක් ගන්නවා. ඒ නිසා මම කියනවා මේ සාස්ත්‍ර දෘෂ්ටියට කියනවා මේ ඒ කියන්නේ සර්ගය වැහෙන්නේ නැහැ. නමුත් නිර්වාණය වැහෙනවා කියන්නේ. කියන්නේ සාස්ත්‍ර දෘෂ්ටි ජීවිත කෙනෙකුට නිර්වාණයේ දකින්න හම් වෙන්නේ නැහැ. නමුත් සර්ගයට යන්න පුළුවන් මේ අන්තිම ලෞකික දෘෂ්ටි හේතු කරගෙන. හැබැයි අනිත් දෘෂ්ටි හැටියට ගන්න ওই ජාලවල තියෙන නරකම එක තමයි ඡේද දෘෂ්ටිය. ඒක ගත්තොත් නම් ඒකෙන් තනිකරම බොහෝ අපහසුතාවයන් ඒ වගේම වැරදි සත්‍යකට යන්න තියෙනවා. ඒ කියන්නේ මුක්ත මාර්ගය වගේ විචාල එදත් තුන අද තුන ඊට අමතර සත්‍ය මාර්ගය වගේ අන්තර්ජාලයේ මුත් ඔය දෘෂ්ටි දෙක යටි තියෙන දේවල් වලට නියම කරන් හැකියාවක් තියෙනවා. අපි ඒ නිවැරදිව පාවිච්චි කරන එක තමයි මම හිතන්නේ. හරි දෙය කියලා හිතනවා බොහොම අඩුපාඩු තියෙන පුළුවන් මේ නමුත් දැනමයි. දැන් මම ගෞරවයෙන් රොෂාන් මහත්මයාට ආරාධනා කරනවා. රොෂාන් මහත්මයා දෙලුවන් සරණයි. ඇහෙනවද? ඇත්තට මම මේ ගොඩාක් පැහැදිලිව දැනගන්න පුළුවන් වෙච්ච සූත්‍රයක් අතර මම පහුගිය සතිය වෙන තැන කීටි. නමුත් අහගෙන කියවුම මේ ගොඩක් දේවල් දැනගත්තා. ගොඩාක් අපේ තියෙන අපි අහන විදියේ දක්න විදියේ කියන මේ අඩුපාඩු. එතකොට අපි මේ හැමදාම මේ අපි සරලව වගේ දක්න දේවල් කොච්චර ගැඹුරෙන් ගැඹුරට යනවද කියන එක, මේ තව අපි කොහේ හරිද ඉන්නේ කියන එක බොහොම හොඳට තේරුණා. ඉතින් ඇත්තටම දැන් අහන්න තරම් ප්‍රශ්නයකුත් නැහැ. මට හිතනවා ටිකක් ගැඹුරුයි කියලා. මේ තව ටිකක් මේක අධ්‍යයනය කළා ඒ ගැන අහන එක තමයි මෙතන ඇත්තටම ඉන්න කරන අයටත් කරන මේක වැඩි කාලයක් ගන්න නැතුව. මම ඇත්තටම මේ ගොඩාක්ම ළඟින් එහෙම කන්දුන්න සුත්‍රයක් විදියට ඇත්තටම මේක දිගින් දිගටම අහගෙන යද්දී තව අපිට බුද්ධිය වැඩි වෙලා ප්‍රඥාව වැඩි වෙලා මේ ගමන යන්න අවස්ථාව ලැබෙන බව මට ප්‍රත්‍යක්ෂයි. මේ එහෙනම් මං එතනින් නවතින්නම්. මේ හැමෝටම තෙරුවන් සරණයි. ඒ අදාළ තොන්පි නම්බරි මාසේ ඔබතුමිය මැතිකින් සම්බන්ධ වුණේ අපිට. ඔබතුමිය යමක් කියන්න තියෙනවා නම් මේක එකට අවස්ථාව මයික් එක කන්මියුට් කරලා කතා කරන්න. තෙරුවන් සරණයි. ශාන්ති මාසේ ඔබතුමීට කියන්න පුළුවන් ඉතින් අදත් අපිට සබී සූත්‍රයේ ඉතිරි කොටස් ටික මතක කර දෙන්න ගැන සත්‍යතුමාට අනේක ප්‍රමාණවරයක් පින්. මම හිතනවා අපි හැමෝටම තමන්ගේ ජීවිතයේ දිහා නැවතරක් හෙවි බලන්න තියෙන අවස්ථාවක් අපිට මේ ලබා දෙන්නේ. මේවත් සීකර වීම අපේ චර්යාව, අපේ ගුණධර්ම, අපේ මාර්ගය නැත්නම් අපේ ප්‍රතිපදාව කොයි ආකාරයෙන්ද සත්‍යයේ කියන එක මේ ධර්මතාවලින් මතක කරලා ගන්න පුළුවන්. අපි හැමෝම අවසාන වශයෙන් බලාපොරොත්තු වෙන්නේ ඒ තත්ත්වයට යන්න. මේ හැම වචනයකින්ම තෝරලා අපිට දෙන්නේ ආශ්‍රව ශේකරපු ඒකීනාශ්‍රව සත්‍ය කියලා අපිට මුලින්ම තේරෙන වික්ඛු කියන තැන ඉඳලා මේ පණ්ඩිත බුද්ධ මුනි ආදි වශයෙන් හැම තැනදීම කතා කරේ ඒ නිර්වාච ඒ අක්ෂර ධර්ම වලින් මිදිච්ච වගේම තින් පව් වලට එහා ගිය ඉතාමත්ම සුන්දර තැනක් කියන එක. ඉතින් ඒකට යන්න තමයි අපි මොම් මේ මාසි ගන්නෙ. ඉතින් අපිට කරුණාමත් කර දීම ගැන සත්‍යතුමන් නැවතත්තරක් සුන්දරව උත්සාහ කරනවා. සත්‍යතුමනි එහෙනම් ඔබතුමාට මෙයම වෙනවා අද සාකච්ඡාව නිමාවටපත් කරන්න. ඉල්ලා සිටමයි. තවත් තථාගතයන් වහන්සේට මේ වචන වල රැවටෙන මාම නෙවෙයි, ඒකෙන් තේජනයක් වැඩි කරගෙන උණුසුමක් ඇතිගෙන තථාගත ධර්මයේ උණුසුම ලබා ගන්න, ඒක මේ හොඳ බෞද්ධෙක් වෙනවා හරි එහෙම කතාවකටත් වඩා තමම් අවබෝධ කරගෙන සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඒ ගුණධර්ම ටික පුතුල වැඩෙන්න පටන් ගන්නවා. තොර මම විශේෂ පුජ්‍යලෙක් වෙන නෙවෙයි. අර අන්තිම හරියේදී කිව්වේ මතකද, එයා එතකොට මේ පූජනීය වෙනවා කියලා, ඒ ලෝකේ දේවමනුස්සෙ පූජනීයව කියලා. ඒ කියන්නේ අර සත්පුරුෂ ධර්ම, අසත්පුරුෂ ධර්ම කියන දෙක දැනගෙන එකයි කළා. හොඳ එක තියාගත්තා. සසම්මා වාචා සහ සම්මා කම්මන්ත අතිශයම වැදගත්. ඉන්ද්‍ර සංවරයෙන් අපි සීලයට යමු, සීලය පෝෂණය කරගෙන. කල්‍යාණ මිත්‍රයන් වෙලා උණුවුන්ට ලෝකේ කාටත් හමු වෙන හැම දිනකට. ඊට පස්සේ සද්ධාවයි, වීර්යයයි, සතියයි, සමාධියයි, ප්‍රඥාවයි ජීවු කරගන්න. බොහෝම පිං කල්‍යාණ මිත්‍ර වුණාට අපේ සිත් පිරිසිදුයි, පිවිතුරුයි, නිර්මලයි. සිතින් කෙන දෙහැම පෙතුම් සාධිෂ්ඨානයන් ඉට සිද්ධ වීම ඊට කඩ වැඩි. එනිසා හොඳ පෙතුම් රසක් කරමු. මේ ජීවිතයේ මේ භවයේ මේ සිරු දරාගෙන සිටි ඒ පෝෂණය කළ මෑණියන් කායික හා මානසික වශයෙන් සුපත්ව ලබත්තා. පියානන්ද පරමු යහපත දක්වත්තා. මේ පුණ්‍ය චේතන සහ කුසල චේතනා බලවත් උපනිෂ්ඨ සම්පතක් වීමෙන් අපේ ඉදිරි දීමක තවදුරටත් භාග්‍ය සම්පන්නා වාසනාවන්ත වේවා. දෛනික දීපැත්මේදී කාටත් කායික වේදනා, මානසික වේදනා අනන්තයි, අප්‍රමාණයි, අනිවාර්යයි. ඒවා නැගෙන මතුවෙන තරමට ඒවාට සත්‍යමත් මොහොන දෙන තරම් චිත්ත ශක්තියක් ලැබේවා. සසර වසනතු උදාරගති පැතුම් මෙති මිත්‍රයන් සහ මිතුරියන් පමණක් නැති ලැබේ. අපේ සිත්වල සද්ධා, විරිය, සත් සමාධි, ප්‍රඥා ක්‍රමයෙන් මුහුරාගොස් පරම ශාන්ත සුඛේ නිබ්බානේ අවබෝධ වේවා කියලා අපි අධිෂ්ඨාන කරගනිමු. තථාගතයන් වහන්සේට අප්‍රමාණ වූ බැතිසිතින් මෙච්චිතින් මෙච්චිතනේ බැතිසිතින් කෘතඥතා පූර්වක උන්වහන්සේ නමස්කාර කරමු. මහා භාග්‍යකින් අපට උන්වහන්සේ හමුනේ මේ ආත්ම භවයේ සම්මා සම්බුද්ධ සරණ කල්‍යාණ මිත්‍රාට පිට සත්‍යමයි සත්‍යයි.